Sadhu, sadhu, sadhu. Buddhang, buddhang, buddhang vande. Dhammang, dhammang, dhammang vande. Sanghang, sanghang, sanghang vande. Buddham, dhammang, sanghang vande. Samanta chakravalesu atra gacchantu devata. Saddhammam muni rajasya sunantu sagga mokkhadam. Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. සම්මා දිට්ඨිං පහං භික්ඛවේ ද්වයං වදාමි. අත්ථේ භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛාං. අත්ථේ භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගාති. ගෞරවනීය අපේ සාන්ත ස්වාමීන් වහන්සේ, ඒ වගේම සුජාත ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු කැලිෆෝනියාවේ මිල්පීටස්හි ධර්මපාල බෞද්ධ ආයතනයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදානයයි අදත් මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් ඒ සඳහා පැමිණිච්ච මේ පින්තුන් හැම දිනාටම ධර්මාබෝධය සැලසේවා. මේ උතුම් බුද්ධ ශාසනය තුළ උපරිම ඵල නෙලා ගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියන පැතුමෙන් අප මේ වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්තුනි, අපි මේ ලෝකයේ ලැබපු දේවල් අතරින් වටිනාම දේ සද්ධර්මය අපි ලැබලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා, යම්කිසි සත්‍යයක් දුගතිගාමි වෙල ඉන්නවා නම්, සතර අපායන් එක ස්ථානක ඉන්නවා නම්, ඒ සතර අපායන් ඉඳලා නැවත මනුස්ස ලෝකෙට එනවායි කියන එක ඇහැක් පේන කැස්පෑවෙක් අවුරුදු 100කට වරක් මොහොත යට ඉඳලා උඩට එන දවසේදී වියදණ්ඩ කරත්තවල හරකගේ කරේ වඳින ලීයෙන් සිදුර ළඟින්ම කැඩිච්ච වෙලාවේදී ඒ කැඩිච්ච කෑලි දෙකක් මුහුදේ පාවේ පාවේ තියෙන අවස්ථාවේදී ඒ විය සිදුර ළඟට මේකතු වෙන වෙලාවේදී එතන සිදුරක් තියෙනවා. ඒ සිදුර යටින් එකහක් විතරක් පේන කැස් බෑවෙක් අවුරුදු 100කට වරක් උඩටෙන කන කැස් බෑවෙක් මේ සිදුරෙන්ම අහස බලනවා නම් ඒක ඊටාම දුර්ලභ දෙයක්. බුදුහාම දේශනා කරනවා, අන්න ඊටත් වඩා දුර්ලභ දෙයක් තමයි අපාගත වෙච්ච කෙනෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක කියලා. ඊළඟ දේශනා කරනවා, අපාගත වෙලා මනුස්ස ලෝකෙට ආපු කෙනෙක් බුද්ධෝත්පාද කාලයක් ලැබලා පරිපූර්ණ මනුස්සාත්ම භාවයක් ලැබලා ඒ උතුම් සද්ධර්මයේ අසන්නට, රකින්නට, පිළිපදින්නට සුදුසු පරිසරයක ජීවත් වීම කියන එක නැවත වතාවක් කනකස් බෑවේ විය සිදුරෙන් අහස දකින්න වගේ වැඩක් කියලා. පින්නතනේ සසර ගමන් කරන සත්‍යයන්ට බුදුහාමර දේශනා කළේ සතර අපාය කියන්නේ තමගේ මහ ගෙදර වගේ කියලා. තමගේ නිවස වගේ කියලා. අපි කොහේ ගියත් නැවත ගෙදරට යනකම් බලාගෙන ඉන්නේනේ. අන්න ඒ වගේ තමයි අපේ වැඩිපුර අපි ඉඳලා තියෙන මහ ගෙදර. අපේ මහ ගෙදර කොහෙද? සතර අපායයි. ඉතින් අපි මේ සුගතියට එන්නේ බොහොම කිටික කාලයයි. සසරගත සත්‍යයන් අපි ඇතැම් විට දිගට සුගති ගාමවල හිටිය වෙන්න පුළුවන්. නමුත් මේ බුදුහාම දේශනා කරන්නේ ලෝකේ සාමාන්‍ය සත්‍යයන්ගේ ස්වභාවය. ඉතින් වියසිදුරු දෙහකින් කනකැස් බෑවෙක් අහස දකින්න වගේ අවස්ථාවක් තමයි අද අප මේ ලැබලා තියෙන්නේ. අපි කවුරුවත් සතර අපායට නොගියපු අය කියලා අපට සාධිකයක් දෙන්න බෑ. අපි හැම දිනෙකම සතර අපායේ හිටිය අය. මේ ලෝකේ තියෙන 31 තල අතරින් සුද්ධහවස බ්‍රහ්ම ලෝකේ හැර අනිත් හැම තැනම අපි උපදිච්ච අය. පංච සුද්ධහවාසයක් කියලා තියෙනවා. ස්ථාන පහක් බ්‍රහ්ම ලෝකෙහි, රූපාචර බ්‍රහ්ම ලෝක පහක් ගැන අන්නේ පහේ ජීවත් වෙන්නේ අනාගාමී වෙච්ච උතුමන් විතරයි. ඒ තත්ත්වෙට ගිහිපු අය නැවත පල්ලෙහාට එන්නේ නැහැ. ඒ ආත්ම භාවයේදම රහත් වෙනවා, නැත්නම් ඊට ඉහළ ආත්ම භාවයකට ගිහිලා රහත් වෙනවා. ඉතින් අපි එතෙන්ට ගිහිලා නේ අපි කවුරුවත්. ඒ පංචසුද්ධවාසයේ හැර අනිත් ස්ථාන 26ෙම අපි විටින් විට ඉපදිලා තියෙනවා. සතර අපායේ බොහෝ කාලයක් ඉපදිලා තියෙනවා. අන්න එවැනි කාලය ගත කරපු අය හැටියට අපි අද මේ ලැබලා තියෙන්නේ අපේ ජීවිතේ ඊටාම සෞභාග්‍යමත් අවස්ථාවක්. ඒක හැමදාම සිහි කරන්න. මේ මනුස්ස ලෝකයේ බුද්ධෝත්පාද කාලයේ ඉන්න එක දවස අබුද්ධෝත්පාද කාලයක සක්විත රජ කෙනෙක් වෙලා අවුරුදු දහස් ගණනක් ඉන්නවට වඩා වටින දෙයක්. මේක නිතරම මතක් කරගන්න. ඔබ හැමදාම යන කන්නාඩි ඉස්සරහටනේ. ඒ ගිහි පාස්තාවේදී හැමදාම මතක් කරගන්න ඔබ සසර හුඟක් පින් කළා ආපු බොහොම දුර්ලභ මනසාත්ම භාවයක්, දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබපු කෙනෙකුයි මේ කන්නාඩි ඉස්සරහා ඉන්නේ කියලා තමන් ගැන හුඟක් සතුටටපත් වෙන්න. තවත් වීරියත් කරගන්න මේ ධර්මයේ. මේ සම්බුද්ධ ශාසනය තුළ උපරිම ඵල තමන් එක දවසක් තමන් ජීවත් වුණත් ඒ එක දවසේදී පුළුවන් තමන්ට කල්පයක් සුගති ගාමි වෙන කුසල් දහම් කරගන්න. අපි හරියට ධර්මය දන්නවනම්. ඉතින් ඒ ගැන සඳහන් කළේ ඔබට යම්කිසි විදියක ධෛර්යයක් උනන්දුවක් ඇති වෙන්නට. මම මුලින්ම අහපු ප්‍රශ්නේ තමයි ඔබගෙන් යම්කිසි කෙනෙක් බුදුදහම කියලා කෙනෙක් ඇහුවොත් මොකක්ද අපි කියන්නේ කියලා. දැන් මහත්ය කෙනෙක් සඳහන් කළා ඉතාම කෙටියෙන් ගාථාවක් හැටියට. ලෝකේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු සමාන ගාථාවක් තමයි සබ්බ පාපස්සකරණම් කුසලස්ස උපසම්බදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධහන සාසනං. මේක කෙටියෙන් අපිට කියන්න පුළුවන් අකුසලෙනි වලකින්න, කුසල කරන්න, හිත පිරිසුදු කරගන්න. මේක තමයි බුදුහාඳුරගේ අනුශාසනය. එක විදියකට කියන්න පුළුවන්. තවත් විදියක කියනවා නම් ව්‍යග්ගපජ්ජ සූත්‍රය සඳහන් වෙනවා. දීඝජානකෝලියේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහැලව බුදුහාඳුරනේ අපේ මෙලව පරලෝ ජීවිතය සාර්ථක කරගන්න මොකද කරන්න ඕනේ කියලා. බුදුහාම රිතාම කෙටියෙන් කියනවා මේ ජීවිතය සාර්ථක කරගන්න නම් උත්හාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මේ හතරෙන් දිනු වෙන. උත්සාහය, තමන් උත්සාහයෙන් ලබන දේ ආරක්ෂා කිරීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, සමබර ජීවිතයක් ගත කිරීම, තමන්ගේ ආදායමට සරිලන විදියට වියපැහැදෙන කල ජීවත් වීම. ඒක මේ ජීවිතය සාර්ථක වෙන හේතුව. පරලෝ ජීවිතයේ සුගතිගාමි වෙන හේතු වෙන කරුණ ඊට පස්සේ බුදුහාම දේශනා කළා. සද්ධා සම්පදා, සීල සම්පදා, ඒ වගේම ඡාග සම්පදා. ශ්‍රද්ධාව, ත්‍යාගයේ සීලය මෙන්න මේ තුන තමයි කෙනෙකුට සුගතිගාමි වෙන තින මාවත. ඊළඟ හතරවෙනි කාරණේ වශයෙන් දේශනා කළා උද්‍යබ්බය ගාමිනී පඤ්ඤා කියලා. මේක නිවන් දකින්න තියෙන මාර්ගය. හේතුඵල ධහම, අනිත්‍යතාවය තේරුම් අරගෙන අරහත්ංග මාර්ගයේ ගමන් කිරීම. මෙන්න මේක තමයි ඊටාම කෙටියෙන් දෙන්න තියෙන උත්තරේ. බුදුහාමුදුරේ එතකොට මේ ජීවිතය සාර්ථක කරගන්න ක්‍රමයේ දේශනා කළා. කොහොමද මහන්සියෙන් ඉගෙන ගන්න ඕන, ධනෙ උපයන්නට ඕන, ඒ උපයන ඉගෙන ගන්න දේවල් සුරක්ෂිත කරගන්නට ඕන, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන, තමන්ගේ ආදායමට සරලන් විදියට විපැදම් කරන්නට ඕන. අනන සුඛේ නයන වි ජීවත් වීම. දෙවෙනි කාරණය ශ්‍රද්ධාව. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කිරේ ශ්‍රද්ධාව ඇති කරගෙන පරිත්‍යාගශීලීත්වයෙන් විශේෂයෙන් කය වචනේ සංවරයෙන් යුක්ත පංචශීලය පදනම් කරගෙන ජීවත් වෙන්නට ඕන, සුගතිගාමි වෙන්න. ඒක අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන්න තියෙන මාවත. එහෙම ඉන්න කෙනා සුගතියට යනවා වගේම අනිත් පැත්තෙන් ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙන මාර්ගයක තියන්නට ඕන. ඒකට තමයි උද්‍යබ්බේගාමිනී පඤ්ඤා කියලා කියන්නේ. ඉතාම සරලව කෙටියෙන් දෙන තින උත්තරේ මේක. තාත් ඉස්සරහත්මක අපිට පැය ගණන් දවස් ගණන් ඉස්සර කරන්න පුළුවන්. නමුත් කෙටියෙම කෙනෙක් ඇහුවොත් මෙන්න මේ ටිකයි කියන තියෙන්නේ. ඒ වගේම අපි දක්ෂ වෙන්නට ඕන බුදුදහම අනිත් දහම් වලින් වෙනස් අනිස්ථාන. සමහර අය කියනවා පන්සලේ පල්ලියේ කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා. ඒ කියන්නේ සමානයි කියලා බුදුදහමයි අනිත් ආගමන සමානයි කියලා. එතකොට අපි දැනගන්නට ඕන සමාන ස්ථානක් තියෙනවා නැත්තේ නැහැ. හැබැයි සමාන නොවන ස්ථානක් තියෙනවා. ලෝක විවහාර තුලින්දගෙන කම්මසකතා සම්මාදීපිය තුලින්දගෙන දාන සීල භාවනා කිරීමෙන් අපේ අනිත්‍යය සමානයි. බාහිර ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ තුල මම කෙනෙක් ඉන්නවා, මම නිවැරදි වෙන්නට ඕන, ඒ ලෝකෙට මම යහපත කරන්න ඕන, මෙත් වඩන්න ඕන කියන කාරණේ. තියෙන ලෝකෙක සංවර වෙනවා. ඒ තියෙන ලෝකයේ පදනම් වෙලා තියෙන අවිද්‍යාව මත, ඒ අවිද්‍යාව පදනම් කරගෙන අවිද්‍යාපත්‍ය සංඛාරා කියපු විදිහට අපුඤ්ඤාවි සංඛාරත් කරනවා, පුඤ්ඤාවි සංඛාරත් කරනවා. කාමාවචර, රූපාවචර කුසල කරනවා, ආනෙන්ජාවි සංඛාර විදිහට යම් කිසි කෙනෙක් අරූපාවචර ඥාන උපදවන කර්මත් කරනවා, කුසල කර්මත් කරනවා. එතකොට මෙන්න මේකේට පදනම අවිද්‍යාව ලෝකයේ තුල ඇහුවින්නේ මේකෙන් උපරිමයට ගියත් ඔහුට ලෝකේ නිදහස් වීමක් නැහැ. මෙන්න මේ தත්ත්වය තේරුම් අරගෙන මේ ලෝකේ නිදහස් වෙලා ජරා මරණ ව්‍යාධි ආදී මේ දුක් වලින් සම්පූර්ණ නිදහස් වෙන විදිහට මාර්ගය තමයි ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොක්ෂ මාර්ගය විදිහට. ඒක මේ සංසාර චක්‍රයෙන් සංසාරික සර්කල් එකෙන් සම්පූර්ණ නිදහස් වෙන මාර්ගය. ඒකට බුදුදහමේ තියෙන පරිසම්පාදයේ අනිත්‍යතාවය තේරුම් ගන්නට ඕන. කම්මසකතා සම්මාදිටිය ඉඳලා ලෝක විවහාරයේ තුලින් ඉඳගෙන සිද කරන දාන සීල භාවනා පින්කම් ඇතැම් විට අනිත්‍යාගමල දැක ගන්න පුළුවන්. ඒකෙන් සමානයි සමහර වෙලාවල්දී. නමුත් ශ්‍රද්ධාවන්ත කෙනෙක් සම්මාදිටිය හරියට ඇති කරගෙන දහම වඩනවා නම් ඔහු මේ දාන සීල භාවනා කරත් ඔහු වෙනත් කෙනෙකුට වඩා වෙනස්. අනිත්‍යාගමක ධර්මය රැකෙන කෙනෙකුට වඩා ඔහු සුවිශේෂ කෙනෙක් වෙනවා. ඔහු මෛත්‍රී භාවනා වැඩුවත් ඔහු මෛත්‍රී භාවනා වඩන්නේ නිබ්බාන පෝනෝ නිබ්බාන පබ්බාහාරෝ ආදි වශයෙන් සඳහන් වෙනවා නිවන පැත්තට නැමිලයි. ඔහු ඒ මෛත්‍රියත් වඩන්නේ. ඒ නිසා ධර්මය දැනගෙන කරන කෙනාගේ විශේෂත්වයක් තියෙනවා. ඊළඟ පියවරේදී බුදුහාමුදුරුව විශේෂ දෙයක් දේශනා කරන ඒ තමයි අර පහන වෙනස් වෙන ස්ථානේ. අනිත් හැම දෙයක්ම බාහිර ලෝකයක් තියෙනවා කියලා හිතලා ඒ ඇති ලෝකයක් තුළ හික්මිලා ඉන්නවා. වැරදි වලින් මිදෙලා මං ඔයා මරන්නේ නැහැ, ඔයාට මං බොරු කියන්නේ ආදී වශයෙන් ඒ පදනෙම ඉඳගෙන තමන් හික්මිලා ඉන්නවා. ඒකිනුත් යහපතක් වෙනවා, සමාජයට යහපතක්, තමන්ට සුගතිගම් වෙනත් පුළුවන් ඒ සීලෙන්. හැබැයි බුදුදහම ඊට වඩා ගැඹුරට යනවා දෙවෙනි පියවරේදී මොක්ෂ මාර්ගයේදී. ඒ තමයි දික්ඨින්ච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කියන කතාව. ඇත නැත කියන අන්ත දෙකෙන් මිදෙලා හේතුඵල දහම මධ්‍යම ප්‍රතිපදාව ඔස්සියන සීලයක් තියෙනවා. අන්න ඒ සීලය තමයි බුදුදහමෙන් අගය කරන්නේ. ඉතින් මේ අපි මුලින්ම සඳහන් කළේ බුදුදහම ගැන කෙටි හැඳින්වීම. එතකොට මෙන්න මේක තමයි ඇත්තෙම බුදුදහමෙහි මූලික හරපද්ධතිය. මෙන්න මේ ගැන හොඳට අපිට ඔළුවේ chart එකක් තියෙනට ඕන. අපි කොයිතරම් බණ ඇහුවත් අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ Tamanට ඇහෙන බණ දේශකයන් වහන්සේ මේ තැන් වලින් කොතෙන්ට අදාළ දෙයක්ද දැන් මේ අවස්ථාවේ කියමින් ඉන්නේ කියලා. එහෙම නැති වුණොත් අපි ඇතැම්මිට මුලා වෙනවා. අපි එකපාරක් එක කෙනෙක් කියනකොට ඒ පැත්ත හොඳයි කියලා එහාට දුවගෙන යනවා. තව කෙනෙක් තව පැත්තකින් මොකක් හරි එලියක් හරි මොකක් හරි පේනවා කිව්වොත් ඒ පැත්තට ආයි දුවයි යනවා. තව කෙනේ තාමකක් හරි ඉක්මට නිවන් දකින්න ධ්‍යාන මාර්ගඵල දෙනවා කිව්වොත් ඒ පැත්තට දුවන් යනවනේ. අන්තිමට අපේ ජීවිතේ පුරාම දුවපේක විතරයි තියෙන්නේ. අපේ තියෙන රාග ද්වේෂ මොහ වල කිසිම අඩුවක් නැහැ. අර කලින් තිබෙච්ච කේන්ති ගණ ගතිය, කලින් තිබෙච්ච ලෝභය, කලින් කෙනෙක්ගේ අඩු පාඩුවකදී මතක තියාගෙන පිරිමහපු ගතිය, ඒ වගේ කිසි වෙනසක් වෙලා නැහැ. පරණ කෙනාම තමයි. වෙනසකට තියෙන්නේ ටික ටික වයසට ගිහිල්ලා බෙහෙත් වට්ටෝරුවක් වැඩි වෙලා අමනාප කට්ටිය ටික ටික වැඩි වෙලා හැරමිටියක් අතට ඇවිල්ලා ඒ ටික විතරයි වෙනසකට තියෙන්නේ. වෙන ජීවිත වෙනසක් නැවෙලා නැහැ. අමනාප ලිස්ට් එකේ එහෙමමයි. තාම අර ලිස්ට් එකේ අඩු වෙලා නැහැ ඇතමිට වැඩි වෙලා ටිකෙන් ටික. පින්නතන එහෙම වෙන්න බෑ අපේ. අපේ හරියට දහම තුල ඉන්නවා නම් අපේ ජීවිතවල පරිවර්තනයක් වෙන්නට ඕන. වයස යන එක අපිට වළක්වන්න බෑ. කායික ලෙඩ වෙන එකත් අපිට වළක්වන්න බෑ. ඒක තමයි ජීවිත ස්වභාවය. නමුත් අපට සහතිකයක් දෙනව දහම තුල හරියට අපි ඉන්නවා නම් අපේ හිතේ තියෙන රාග, ద్వේස, මොහ එන්නෙනම අඩු වෙන්නට ඕන. එන්නෙනම අපේ තියෙන මානව ගුණ දහම වැඩි වෙන්නට ඕන. එන්නෙනම අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවක දීවසන ගතිය වැඩි වෙන්නට ඕන. සමාව දෙන ගතිය වැඩි වෙන්නට ඕන. එන්නෙනම මහ පොළවේ අනිත් මිනිසුත් එක්ක ඥාතීන් හිතවතුන් සමග ගහ කොළයක සමීපව ජීවත් වෙන්නට අපිට හැකියාව තියෙන්නට ඕන. අනේකෙන් තමයි ඇත්තටම අපි සානුකම්පිත මිනිසුද කියන එක අපිටම බලාගන්න තියෙන ලක්ෂණ. ඉතින් මං හිතන්නේ මෙන්න මේ මට්ටමට අපේ ජීවිත පරිවර්තනය වෙන්න බුදුදහමෙන් හුඟා කන ශාසනාවට ලැබෙනවා. අපේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ ලෞකික සම්මාදිටිය ඉඳලා ගත්තොත් එක පැත්තකින් අපේ තියෙන ලෝභ කන්ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. අනිත් පැත්තෙන් අපේ තියෙන අමනාපයන්, ద్వේෂය අඩු වෙන්නට ඕන. ලෝභය කොහොමද අඩු වෙන්නේ? ටිකෙන් ටික තමන්ගේ අම්මට තාත්තට පරිත්‍යාග කරන එකෙන් ඉඳන් පටන් ගන්න, දරුවන්ට සලකන එකෙන් පටන් ගන්න. අපේ ජීවිතේ නිමාටපත් කරන්න කලින් අපේ විශ්වාසයක් තියෙනට ඕන. තමන් සන්තකවදී ඕනම අවස්ථාවක අත්හරින අඩුම වශයෙන් තමන්ගේ දරුවන් වෙනුවෙන් හරි නිර්ලෝභීව ඒ ටික මුළු හදවතින්ම අත්හරින පුළුවන් මානසිකයක් තියෙනට ඕන. ඒක කොයි වෙලාවක මරණයට පත් වෙද දන්නේ නැහැ. ඊට කලින් මේක ඇති කරගන්නට ඕන. එතෙන් මෙට අපි දානයක් දෙනකොට අපිට තියෙන දේ ඉතාලම අවම දේ තමයි අපි දෙන්නේ. ඔක්කොම පිටයට දෙන්න බෑ අපිට නේද? අපේ දරුවෝ ඉන්නවනේ. කමක් නැහැ. අඩු ගානේ තමන්ගේ දරුවන් කෙරෙහි හරියට ටික අත්හරින පුළුවන් මානසිකත්වයේ තමන් ඉන්නට ඕන. හැබැයි තමන් දිනු වෙනකොට තමන් සුවිශේෂ සංස්ථාවක් આવතින් තමන්ගේ දානේ ඔක්කොම උනත් පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයේ තමන් ඉන්නට ඕන. හැම දෙයකටම අත්හරින්න ඕනේ නැහැ. නිකන් නිකරුණේ දීලා නිකන් තමන් දුක් වෙන්න ඕනේ නැහැ. නමුත් සුවිශේෂ අවස්ථාවක් આવතින් සුවිශේෂ පින්කමක් આવතින් තමන්ට දැනට තියෙන සම්පටික අත්හරින පුළුවන් මානසිකත්වයක තමන් ඉන්නට ඕන. දෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ. දෙන්න පුළුවන් සුදුසුකම මානසිකත්වය සකස් කරගෙන ඉන්න ඕන. දැන්ට අතේ තියෙන දේ විතරක් නෙවෙයි. තමන්ගේ ළඟ උපරිම තියෙන 1000ක් තවත් 100ක් 200ක් ණයටත් අරගෙන පුළුවන් නම් දෙන්න පුළුවන් මානසිකත්වයේ ලබන මාසේ පඩියෙනුත් කීයක් හරි දෙන්නම් කියලා ණයට හරි අරගෙන දෙන්න පුළුවන් මානසිකත්වයේ තමන් ඉන්නට ඕන. ඇයි මෙහෙම කිව්වේ පින්නතුනි? මේ පින්නතුන් ගිහින් අපට ඉල්ලගන්නද මේ කියන්නේ? එහෙම අපි ඉල්ලන්නේ අපි දුන්නත් එහෙම ගන්නෙත් නෑ. පින්නතුනි මෙහෙම කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී ඒ සම්බුද්ධත්වය සමගම උන්වහන්සේට සුවිශේෂී ඥානයක් ලැබුණා. ඒ ඥානයන් අතුරින් චුතුපපාත ඥානය, පුබේනිවාස ඥානය ආදී විශේෂ ඥානයන් අපි කියන්නේ සයිකික් එනර්ජිස් කියලා, ඩිවයින් එනර්ජිස් කියලා. පින්නතුනි මෙන්න මේ සුවිශේෂ ඥානයන් ලැබුවා. අන්නේ ඥානයන් ලැබුව අවස්ථාවේදී බුදුහාඳුරෝ දැක්කා මනුස්ස ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මනුසාත්ම භාවය ගත කරලා ඉවර වෙලා යන්නේ කොහටද? මනුසාත්ම භාවයෙන් පල්ලෙහාට යන්නේ. ලෝක ජනගහනය දැනට කීයක් ඉන්නවද? ඔව්, ලෝක ජනගහනය 7 බිලියන් කෝටි 800ක් ඉන්නවා. දිනකට ලෝකයේ ජනගහනය කීයක් ඉපදෙනවද? දිනකට ලෝකයේ ජනගහනය ලක්ෂ 2ක් ඉපදෙනවා. අලුතෙන් මනුස්සයන් ඉපදෙනවා. ලෝක ජනගහනය ලක්ෂයක් දවසට මිය යනවා. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් දවසට කී වතාවක් ආස්වාස් ප්‍රාශ්වාස කරනවද? පාර කීයක්? ඔබතුමී නම් දන්නව ඇති. සාමාන්‍යයෙන් 22000ක් විතර වාර ගන්න. 10000 ඉඳන් 32000ක් වගේ පරතරේ සාමාන්‍ය නිරෝගී කෙනෙක් 22000ක් වගේ වාරයක් ඊළඟ පාට හුස්ම ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හුස්ම කරගෙන පල්ලෙහාට ගන්නකොට මේ ලෝකේ මිනිස්සුයන් 4 දිනක හෝ 5 දිනක් මිය යනවා. ඒ මිය යන අයගෙන් පිනොතින බොහෝ දෙනෙක් සුගති අහිමි කරගෙන මරණයට පත් වෙන්නේ. එතැමට ජීවිතේ හුඟක් ලස්සන ජීවත් වෙච්ච අය සමහර පින්කනුත් කරපු අය මේ මනුස්ස ආත්ම භාවය හිමිනුවත් එක්කම ඒ අය පහළ තැන්වල ඉපදෙන්නේ. පහළට යන ඇතුරුනොත් වැඩිපුර ඉපදෙන්නේ කොහෙද? ප්‍රේත ලෝකෙ ඉපදෙන්නේ. ප්‍රේත ලෝකෙට ඉපදෙන්නේ. නිරයම් වක් දෙනා යන්නේ නැහැ. වැඩිපුරම පිරිස යන්නේ ප්‍රේත ලෝකෙට. ඊට පස්සේ ටිකෙන් ටික ආයෙ පල්ලෙහාට යනවා. පින්වත්නි බුදුහාඳුර දැක්ක හේදා අර විශේෂ ඥානයන්ගෙන් මේ මරණයට පත්වෙන සත්‍යයන්ගෙන් බොහෝ දිනෙක පල්ලෙහාට යන්නේ විශේෂයෙන් කොහෙටද යන්නේ? ප්‍රේත ලෝකෙට යන්නේ. ඇයි ප්‍රේත ලෝකෙට යන හේතුව? ඔව් බොහොම දැ තෘෂ්ණාව නිසා, දැඩි බැඳීම නිසා. හිතන්නේපා මේ අනිත්‍යගේ දේපලවලට දරුවන්ට ආසාවෙන් කියලා. තමන්ගේම දේපලවලට, තමන්ගේම දරුවන්ට, තමන්ම මහන්සියෙන් හම්බ කරපු ධනයට ආසාවෙන් තමයි මේ බොහෝ දෙනෙක් පල්ලෙහාට යන්නේ, දුගති ගාමි වෙන්නේ, ප්‍රේත ලෝකෙ උපදින්. මෙන්න මේ නිසා කිව්වේ පින්නතුනි, නිතරම තමන් අත්හරින මානසිකත්වයේ ඉන්න, එහෙම නොහිටියොතින් තමන්ට ලොකු අභාග්‍යයක් මේක. ඕනම අවස්ථාවක තමන් සන්තකව දේවල් ටික අත්හරින්න පුළුවන් හොඳ මනසක් හදාගන්න, හිතක් හදාගන්න. එකෙන් කියන්නේ දෙන්නම කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ පරිත්‍යාග කරන හුරු මානසිකත්වයක තමන් නිතරම ඉන්න, ඒකට තමන්ට ලොකු රැකවරණයක්. බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේ මුලින්ම සත්‍යන කළේ සබ්බ පාපස් අකරණම් කියන පණිවිඩයෙන්. අකුසල කරන්න එපා. හිතට රාග ద్వේස මොහ ඇතිවන බලවත් අකුසල කර්ම කරන්න එපා. ඒකෙන් මිදෙන්න කියලා බුදුහාමුදුරු හිම දේශනා කළේ. ඇයි? මෙන්න මේ අපාගත මාර්ගයෙන් අපායට වැටීමෙන් අපිව මුදවන්. ඒක තමයි පළවෙනි පියවර. සරගගාමී මාර්ගය. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආව එක්තරා වයසක බ්‍රාහ්මණෙක්. බ්‍රාහ්මණ දෙන්නෙක් ආවා. අංගුතර නිකාය තික නිපාතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහන මේ බ්‍රාහ්මණ දෙන්න, ස්වාමීන් අපි දෙන්නාම දැන් වයස අවුරුදු 220යි. අපි ලොකු පින්කමක් කරගත්තේ නැහැ. අකුසලෙන් වැළකුණෙත් නැහැ. ලොකු කුසලයක් කරගත්තේත් නැහැ. බුදුහාඳුරණේ අපේ ජීවිතයට යහපත වෙන පිණිස වෙන දෙයක් කියන කියලා. බුදුහාඳුරණ මොකද දේශනා කළේ? බුදුහාඳුර දේශනා කරනවා උපනීයති ජීවිතම් අප්පමායෝ ජරූපනීතස්සන සම්තිතාන. ඒතං භයං මරණේතේ කමානෝ පුඤ්ඤානි කෛරාද සුඛවහන්. මොකද බුදුහාම දේශනා කරන්නේ? බුදුහාම දේශනා කරනවා උපනීයති සත්‍යයන් නිතරම මරණය කර ළඟ වෙමින් ඉන්නේ. ජීවිතං අප්පමායෝ ජීවිතේ ටික කාලය ජීවත් වෙන ආයුෂ ටිකයි. ඒතං භයං මරණේතේ කමානෝ මෙන්න මේ මරණය ගැන බය තියෙනවා නම් පුඤ්ඤානි කෛරාද සුඛවහනි සැපගෙන දෙන පින් දහම් කරන්න කියලා. කවුද මේ දේශනා කළේ? මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ. සමහර අය තමයි මෙතන කියනවා බුදුහාඳුරෝ පින්කම් කරන්න කියලා නැහැ, පින්කම් කරනකොට ලෝභ වැඩි වෙනවා එහෙම කියලා සමහර අය තර්ක කරනවානේ. බුදුහාඳුර එහෙම කියලා නැහැ. බුදුහාඳුර කියන්නේ මා පුඤ්ඤස්ස බාහි, පිනට බය වෙන්න එපා. මා මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. පිනට අවමන් කරන්න එපා. සුළු පිනක් කියලාවත් තමන් වෙත පින එන්නේ නැහැ කියලා අවමන් කරන්න එපා. දානමයන් පුණ්‍ය කිරේවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරේවත්තෝ, භාවනාවෙන් පුණ්‍ය කිරේවත්තෝ කියලා දාන සීල භාවනා පුණ්‍යක්‍රියා දිගින් දිගටම කරන්න. පුඤ්ඤං කේපුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනම් තම්මි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්සුච්චෝ කියලා දේශනා කළා. ඒ පිනට නැවත නැවතත් උනන්දුවක් ආසාවක් ඇති කරගන්න පින්කම් කරන්න. ඇයි එහෙම දේශනා කළේ? සුඛෝ පුඤ්ඤස්සුච්චෝ පින් රැස් කර ගැනීම කියලා කියන්නේ ජීවිතයේ සැප රැස් කර ගැනීම. එතකොට අර බ්‍රාහ්මණයා දෙන්නට බුදුහාමර මොකද දේශනා කළේ? සැපගෙන දෙන පින් දහම් කරගන්න. එහෙම කියන බුදුහාමර ඊළඟට කියනවා ඔබේ සිත කය වචනේ සංවර කරගෙන ඉන්න කියලා දේශනා කළා. මෙච්චර දේශනා කළේ නිවන් මාර්ගය කියලා ඍජු දේශනා කළේ නැහැ. එතකොට බුදුහාමර පිනගෙන අගය කළා තියෙනවා. දැන් මට කුණ්ඩලිය දකිනකොට මට කුණ්ඩලියට ලොකු උදව්වක් කරගන්න බුදුහාමර පුළුවන් කමක් තිබුණ නැහැ. ඔහුට අඩු ගන්න ඔහු බිත්තිය පැත්තට හැරිලා හිටියේ. ඔහුට බිත්තියට අනිත් පැත්තෙන් ත ඔහු හරවන්න පුළුවන් කමක්වත් බුදුහාමරණ තිබෙන්නේ නැහැ. උන්වහන්සේ තමන්ගේ රැස් දහරා බිත්තියට වැදෙන විදිහට සලස්සලා මට කුණ්ඩලියේ සිත පහදවලා ඔහුට සුගතිගාමීව උදව් කළා. චක්කමානක කුමාරයගෙන ඔබහල ඇති. යෝවද සම්පවරෝ මනුජේසු කියන ගාථා කියන්නේ ඒ තරුණ කුමාරේ. ඇතැම්ට අවුරුදු 12ක් 15ක් 16ක් වෙච්ච කුමාරයෙක් වෙන්න පුළුවන්. ඔහුට බුදුහාමුදුරුවෝ නිවන් මාර්ගය දේශනා කළේ නෑ. සමහර විට අවුරුදු 7 අය මුණ ගැහිලා බුදුහාමුදුරුවෝ ඍජුවම නිවන් මාර්ගය දේශනා කළා tie. බුදුහාමුදුරුවෝ මේ කුමාරයට නිවන් මාර්ගය දේශනා කළේ නෑ. ඇයි? බුදුහාමර තේරුම් ගන්න නැති ඔහුට නිවන ගැන අවබෝධ කරගන්න පුළුවන් මානසිකත්වයක් ඒ වෙලාවේ තිබෙන්නේ නැහැ. ඔහුට සුගතිගාමී වෙන මාර්ගය කිව්වේ. ඔහු අද චත්තමානවක දිව්‍ය පුත්‍රය විදියට ඔහු දිව්‍ය ලෝකෙ සැප විඳිනවා. ඒතර මා කියන උත්සාහ කලේ විශේෂයෙන්ම අර වයසට ගිය බ්‍රාහ්මිනෝ දෙන්නට බුදුහාමර දේශනා කළේ මොකද්ද? බුදුහාමර දේශනා කළේ ස්වර්ග මාර්ගය. මොක්ෂ මාර්ගය නෙවෙයි. බලන්න පින්නතුනි මේක මෙතන තියෙන ගැඹුරු කාරණය. බොහෝ විට මේ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්නට ඕන. පස්සේ කාලේ දෙවි කෙනෙක් විදියට සංගතනිකායේ දේවතා සංගතයේ තියෙනවා මේ දෙවියම දෙවියෙක් මෙයා දෙවියෙක් වෙලා ඇවිල්ලා බුදුහාඳුරන් ඉදිරි පිටදී අර ඉගෙනගත්තු ගාථාව කියනවා න්‍යායමයා. කොහොමද කියන්නේ? ඕ ඒ ගාථාවේම කියනවා. කොහොමද කියන්නේ? උපනීයති ජීවිත මාප්පමායෝ ජීවිතය මරණය කරා ළඟා වෙනවා ආයුෂ ටිකයි ඒතන් බයම් මරණයේ පෙක්කමානෝ මෙන්න මේ ගැන මරණය ගැන බිය තියෙන කෙනා බිය දකින කෙනා පුඤ්ඤානිකයි රාති සුඛාවහනි සැපගෙන දෙන පින් දහම් කරන්න කියලා බුදුහාමර දැන් මොකද දේශනා කරන්නේ දැන් මේක පිළිගන්නවද දැන් මේ දෙවිය ඇවිල්ලා අඤ්‍යතරා දේවතා කියලා කිසියම් දේවතාවෙක් මෙහෙම ඇවිල්ලා කියනකොට බුදුහාමර මොකද කියන්නේ බුදුහාමර ඒක අනුමත කළෙත් නැහැ හැබැයි උන්වහන්සේ ප්‍රතික්ෂේප කළෙත් නැහැ බුදුහාම වේගාත වෙනස් කරනවා කොහොමද වෙනස් කරන්නේ අර මුල් පද දෙකෙම කියලා උපනීයති ජීවිත මාප්පමායු ජරෝපනීතස්සන සම්තිතානා ඒතං බයං මරණේ පෙක්කමානෝ ලෝකාමි සම්පදෙහි සම්තිපෙක්කෝ දැන් මොකද දේශනා කරන්නේ දැන් මොක්ෂ මාර්ගයේ මේ දේශනා මුලින් දේශනා කරනවා පුඤ්ඤානි කෛරාජ සුඛාවහානී කියලා දැන් දේශනා කරන මොකද්ද? ලෝකාමි සම්පජේ සම්තිපේ කොලෝකෙට දිනාසව දුරු කරන්න. කොහොමද ලෝකෙට දිනාසව දුරු කරන්නේ? ඇසට තියෙන ආසාව, රූපෙට තියෙන ආසාව, කනට තියෙන ආසාව, ශබ්දෙට තියෙන ආසාව, නාසෙට තියෙන ආසාව, ගඳ සුවඳට තියෙන ආසාව, දිවට තියෙන ආසාව, රසෙට තියෙන ආසාව, කයට තියෙන ආසාව, පොට්ටම්බෙට තියෙන ආසාව මනසට තියෙන ආසාව සිතීරි වලට තියෙන ආසාව මේකයි ලෝකය කියලා කියන්නේ. මේක තමයි ලෝකය. අපේ ලෝකය මේක. මේයින් බැහැර ලෝකයක් නෑ. ඇසට දකින රූප, කනට ඇහෙන ශබ්ද මේ බාහිර අරමුණු 6ත්, අභ්‍යන්තර ආයතන 6ත් කියන මෙන්න මේ ආයතන 12 තමයි අපේ ලෝකය කියලා කියන්නේ. එහෙනම් බලන්න පින්තුනි එදා අර වයසක බ්‍රාහ්මණු දෙන්න ආපු වෙලාවේදී බුදුහාමරයි ගාථා දෙකම දේශනා නොකළේ. ඒ වෙලාවේ අනුයාට එච්චරයි අවබෝධ කරගන්න පුළුවන් මානසිකත්වයේ තිබ්බේ. හැබැයි ඔඩියන්ස් එක හුඟක් හිටියනම් බුදුහාමර ඇතැම්මිට දෙකම කියන්න තිබ්බා. ඇයි ඒ? අනිත් තව බුද්ධිමත් අය ඉන්න වේයට අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ කියන්න පුළුවන් ඇතැම්මිට බුදුහාමර. නමුත් එදාහර දෙන්න ආවේ ඒ දෙන්නට එපමණයි අවබෝධ කරගන්න පුළුවන්කම තිබුණේ. හැබැයි ඒ දෙන්න දැන් දිගාස්ත්‍රි ලබලා හොඳ ශක්තිමත් කයකින් එනකොට ඒයට බුදුහාමර මෙන්න දැන් මොක්ෂ මාර්ගය දේශනා කරනවා. පින්නතුනි මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය කියලා කියන්නේ. එනිසා අපි තේරුම් ගන්නට ඕන බුදුහාඳුරගේ ධහම කියලා කියන්නේ අනුකුබ්බ නින්නෝ අනුකුබ්බ පබ්බහරෝ අනුකුබ්බ පොනෝ කියලා කියනවා. මහා සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන වගේ බුදුරජාණන් වහන්සේගේ ධහමත් ටිකෙන් ටික ගැඹුරට යන ධහමක්. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවන් ඕකාරං සංකලිය සංආදී වශයෙන් ටිකෙන් ටික මේ ධහම ගැඹුරට යන විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එක පැත්තකින් මොක්ෂ මාර්ගය දේශනා කරනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉඳලා දාන සීල භාවනා කරන්න කියලා සුගතිය කියනවා. අනිත් පැත්තෙන් හේතුඵල ධහම පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය ඉඳගෙන ටිකෙන් ටික සීල සමාධි ප්‍රඥා වඩන කියලා කියනවා. පින්වතුනි බුදුදහම මෙන්න මේ මාර්ග දෙකක් දේශනා කරනවා. මොකද්ද? එකක් තමයි සුගතිගාමී වෙන මාර්ගය. නැවත හොඳ ආත්ම භාවයකට යන්න තියෙන මාර්ගය. අනිත් පැත්තේ මොකද්ද? නිවන් දකින මාර්ගය, මොක්ෂ මාර්ගය. සසර ගමන සම්පූර්ණ නිවන්පත් කළ මේ ජීවිත කාලය තුළදීම ජරා මරණ ජාති වලින් නිදහස් වෙන්න, දුකෙන් නිදහස් වෙන මාර්ගය කියන ධර්ම. මෙන්න මේ දෙකම පිනතුනේ යම් ප්‍රමාණයකින් අපි දැනගන්නට ඕන. ඇයි අපි කොච්චර දුර්වල මට්ටමේ හිටියත් අපි මේ දෙකම දැනගන්නට ඕන. ඇයි? මේ අවස්ථාව අපට අද මෙතෙන්දී ගිලිහුණොතින් අහිමි වුණොතින් ආයි කල්ප ගානකට බුදුරු දහස් ගානක් යනකම්වත් ආයි මුණ ගැහෙද කියන එක සැකයි. යන්නේ නිසා මේ ලැබිච්ච අවස්ථාවේදී පින්වත්නි උපරිම ලෙස ධර්ම පිළිබඳව දැනගන්න තියෙන උපරිම දේවල් ටික අපි දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ වයසට ගිහිපොයත් මේ ධර්මය ඇහුවා. එදා හර අවුරුදු 120ක් වයසයිට බුදුහාඳුරු ගැඹුරු ධර්මයක් දේශනා නොකලට ඔබහල ඇති සෝනා මෙහෙණිය රාජහාමුදුරුව අවුරුදු 120 හිටියයි යත්. හැබැයි ඒ ඇයට බුදුහාඳුරු ගැඹුරු ධර්ම දේශනා කළා. එයාට පුළුවන්කම ලැබුණා මේ ශාසනය තුලදීම සෝවාන් ඵලයට නෙවෙයි රහත් භාවයටම පත් වෙන පුළුවන්කම තිබුණා අවුරුදු 120 දී මේ ධර්මයට ආපු අය. ඒ කාලේ හැබැයි අවම වයස තිබුණා අවුරුදු කීයද? අවුරුදු 7. අවුරුදු 7 ඉඳන් ඕනම වයසක කෙනෙකුට බුද්ධිය තියෙන පමණට ඒ අය මේ ධර්ම අහලා ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා. හැබැයි අද කොහොමද තත්ත්වය? අද පිනොතින අපීටත් වඩා වාසනාවන්තයි. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ වැඩ සිටින කාලේ සාමාන්‍යයෙන් මේ ලෝකේ ඉපදෙන්නේ කෘතඥ අය. මාර්ගඵලලාභය සාමාන්‍යයෙන් බිහි වෙන්නේ නැහැ. නමුත් අද තත්ත්වය කොහොමද? අද වෙන කාලෙක පිනොතුනි ඇතැමෙට මේ ගෞතම සම්බුද්ධ ශාසනයම පිළිවෙත් පුරපු බුදුරජාණන් වහන්සේ සියසින් දැකලා ධර්මය අහපු ශ්‍රද්ධා දින්ද්‍රිය වඩපු ප්‍රඥාව දිනු කරපු අය ගැඹුරු ප්‍රඥාවකින් ඇතැමෙට මගඵලලාභීව මනුස්ස ලෝකෙ ඉපදෙනවා මේ කාලේ. ඊයට මහතේ දෙන වයස එනකොටම ධර්මයේ ඊටාම ගැඹුරු කර්ණය විස්තර කරනවා. ඔබ දැකලා ඇති ශ්‍රී ලංකාවේ අවුරුදු 3 පොඩි ළමයේ පටිසම්පාදයේ අනිත්‍යතාවය ශූන්‍යතාවය වැනි ඊටාම ගැඹුරු සංකල්ප විස්තර කරනවා. අකුරකට ලියගන්නත් බෑ තාම. පින්නතුනි අද ඔබට ෆේස් කරන්න වෙලා තියෙන මේ වගේ ඇත් එක. ඉස්සර ඔබ හැදෑම් මිට ෆේස් කරේ හොඳ රුගත් ඇත් එක, ડોක්ටරේට් එකක් කරපු ඇත් එක, ડોක්ටරේට් දෙකක් කරපු ඇත් එක ඔබට ෆේස් කරන්න තියෙනවා. නමුත් අද ඒව ලොකුට සලකන්නේ නැහැ. අද ડોක්ටරේට් දෙකක් තිබුණා කියන්නේ සාර්ථක කියලා සලකන්නේ නැහැ. ඇයි ඒ? අද කෙනෙක් ડોක්ටරේට් එකක් අද කිසියම් සබ්ජෙක්ට් එකකින් කරුවොත් තව මාසයක් ඇද්දීට වඩා දෙගුණකින් ඊළඟ කෙනා ඉදිරියට ගිහිල්ලා අධ්‍යාපනයෙන් අපට කොයිතරම් ගියත් කෙනෙක් පසුකල යන්න බෑ. නමුත් ප්‍රඥාවෙන් අපට ලෝකයන් ජය ගන්න පුළුවන්. ඔබ හරියට පහුගිය කාලේ අවුරුදු 13ක ඉන්දියන් ළමෙක් මයික්‍රොසොෆ්ට් ආයතනයේ කවුන්සලර් කෙනෙක් වුණා. අවුරුදු 8ක 9ක ළමෙක් ශ්‍රී ලංකා ජාතික ළමෙක් ඕස්ට්‍රේලියාවෙ ඉන්න ළමෙක් නාස ආයතනයේ ඇම්බැසඩර් කෙනෙක් වුණා. අවුරුදු 6ක ළමෙක් ඉන්දියාවේ කෞටිල්‍ය පණ්ඩිත කියලා ඔකොස්මොලොජි ගැන මහාචාර්යවරුන්ට දේශන කරනවා. අවුරුදු 6න් පටන් ගත්තේ දැන් හොට අවුරුදු 8ක් විතර වෙනවා. නමුත් මේ සියලටම වඩා අර ශ්‍රී ලංකාවේ ඉපදිච්ච දරුවා ප්‍රඥාවෙන් ඒ සියල්ලම පසු කළ කියලා තියෙනවා. එතකොට බුදුහාඳුර අපට දේශනා කරනවා අපේ වටිනාකම උපරිම වැඩි කරගන්න ක්‍රමය. අපට අධ්‍යාපනයේ මේ තියෙන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් කොයිතරම් අපි ඉදිරියට ගියත් අපේ වටිනාකම හුඟක් වැඩි වෙන්නේ නැහැ. මාසික රුපියල් වැටුප වැඩි කරගන්න පුළුවන්. නමුත් වෙනතුනේ ඒක නෙමෙයි ලොකු දේ. එහෙම වැඩි කරගත්තා කියන අපේ දුක නිදහස් වෙන්න බෑ. අපේ මානසික දියුණුවක් ඇති කරගන්න බෑ. අපට මානසික දියුණුව ඇති කරගන්නට, කුසලයේ දියුණුව කරගන්නට, මානසික පාරිශුද්ධත්වය ඇති කරගන්නට අවශ්‍ය වෙන ප්‍රධාන දේ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අනේ ප්‍රඥාව තමයි බුදුදහමෙන් අගය කරන්නේ. පඤ්ඤා නරණං රතනං ප්‍රඥාව මිනිසියෙකුට තියෙන උතුම්ම රත්නය. මැණික diamantie diamond එක පඤ්ඤාය පරිසුද්ධති. ඒ ප්‍රඥාවෙන් තමයි මානසික පරිසුද්ධත්වය අපට ලැබෙන්නේ. මෙන්න මේ වෙන තත්ත්වයක් මත බුදුහාමුදුරුවෝ අපට ප්‍රඥාව අපට පිළිගන්වනවා. සාරාංශංගේ කාලපලක්ෂයක අධ්‍යක්ෂක ටික මානව වර්ගයා වෙත ඉමහත් කරුණාවෙන් උන්වහන්සේ අපට දායාද කරනවා. අන්නේ ප්‍රඥාවට තමයි සම්මාදිටිය කියලා කියන්නේ. ඒකට ඥාන කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා, ආලෝක කියලා කියනවා, විඥා කියලා කියනවා, සම්මාදිට්ඨි කියලා කියනවා, දිට්ඨි සම්පන්න කියලා කියනවා. නොඑක දිව වචන වලින් මේක බුදුදහම තුළ විස්තර කරනවා. ඊටම ප්‍රකට උදාහරණිය තමයි මේක දේශනා කරන සම්මාදිට්ඨි කියන කාරණේ. සම්මාදිට්ඨිය ප්‍රඥාව wisdom කියන එක. බුදුහාම දේශනා කරන මහාචාර්යාරික සූත්‍රයේදී සම්මාදිට්ඨිය පහන් බික්කවේ ද්වයන් වදාමි. අත්ති බික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදිවිය පක්ඛා. අත්ති බික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. මහණෙනි මම සම්මාදිට්ඨිය ආකාර දෙකක් කොට දේශනා කරනවා. එක සම්මාදිට්ඨියක් තියෙනවා ශාස්ත්‍රව වූ ආශ්‍රවට හිත වූ පුඤ්ඤ භාගිය පිනට නැමුණා වූ උපදිවිය පක්ඛා උපදි සම්පත් ගෙන දෙනවා. හොඳ රූප සම්පත්තිය, කටහඬ, නිරෝගී භාවය, වාසනාවන්ත උපත, මේ වගේ සම්පත් ගෙන දෙන සම්මාදිටියක් තියෙනවා. ඒක තමයි සම්මාදිටිය පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි අත්තිමික්වේ සම්මාදිටි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. ආර්ය වූ, නොබල් උතුම් වූ සම්මාදිටියක් තියෙනවා. ඒ මොකද්ද? අනාසවා ආශ්‍රවයට හිත නොවුණු පුණ්‍ය භාගිය නෙවෙයි මෙතන කියන්නේ ලෝකුත්තර. ලෝකෙන් එතර වෙන අර සංසාරික සර්කල් එකේ නෙවෙයි, ඒ සර්කල් එකෙන් මිදෙන්න හේතු වෙන මග්ගංගා ආරස්ඨාංගික මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිටියක් තියෙනවා. අන්න ඒක තමයි සම්මාදිට්ඨි පුරේ ජවන් කියලා සම්මාදිට්ඨිය පෙරමුණ යන්න ඕනේ කියලා දේශනා කළේ මෙන්න මේ සම්මාදිට්ඨිය. පින්නතුනි මෙන්න මෙතෙන්දී පළවෙනි දේ තමයි අපි පින්නතුනි හැකිතාක් දුරට කම්මසකතා සමාධියට ඇති කරගෙන පින් දහම් කරන්නට ඕන ජීවිතය. දිගටම පින් දහම් විතරක් කරනවා කියන කතාව නෙවෙයි. නමුත් ආරම්භක පීඩේ දැනුත් මේ පින්නතුන් හොඟා දේවල් කරනවා කරන්නේ නැහැ කියන කතාව නෙවෙයි. ඔබ ජීවිතේ හොඟා පින් දහම් කරන නිසා තමයි ඔබ ඇත්තෙම ඔහොම ඉන්නේ. නැත්තම් ඔබට ඔහොම ඉන්න බෑ. ඔබ හිටියත් ඔබට මෙහෙම ඇවිල්ලා බණක් අහන්නට ලැබෙන්නේ ඔබ ජීවිතේ අම්මට තාත්තට සලකලා, සහෝදර සහෝදරියන්ට සලකලා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා, සදාසිව්පාවට සලකලා, මහා ගුණධාමකින් ඔබ යුක්තයි. ඒ නිසා තමයි මෙච්චර වියපත් වෙලා වයසට ගිහිල්ලත් ඔබ මේ ඉන්නේ. එහෙම කිව්වට මේ ඔබ නාගී කියලා කියනව නෙවෙයි. ඔබ යම් සිද්ධියක වයසක ඉන්නේ. ඇයි ඒ? කල්පනා කරලා බලන්න ඔබත් එකට පාසල් ගිහිපෝ, එකට ඉගෙනගත්තු කී දෙනෙක් නම් ලෙඩ වෙලෙක් නම් වෙලා ඉන්නවද? කී දෙනෙක් නම් මරණයටපත් වෙලාද ජීවිත කාලේ? ඔබට වඩා බාලයි, සමාන වයසයි. ඒ සියල්ල මැද ඔබ ආද මේ දක්වා ආවේ ඒ ඔබේ පින නිසා. නැත්තම් ඔබට මෙච්චර දුරක් එන්න ලැබෙන්නේ නැහැ. එක පොඩි මදුරුවෙකුගෙන්, එක ඩෙංගු මදුරුවකින් ඔබ වටන්න තිබුණා. ඒ මදුරුවෙකුන්වත් ඔබට හානියක් නොවේ. ඔබ මේ තත්ත්වයට රැකගෙන ආව හිතන්න එපා. ඔබේ උත්සාහය, ඔබේ වෙනත් හැකියාවක් නිසාම කියලා. ඔබ මේ තත්ත්වයට ආවේ ඔබේ පිටපස්සේ මහා කුසල කර්ම ශක්තියක් විසින් ඔබ මෙතන රැගෙන ආවා. එහෙම ආවේ ඔබ සසර කළ පිනත්, මේ ජීවිත කාලයේදී අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට සලකලා, කුඩා කාලේ කඩින පින්කමට අත ගහලා, බෝධි පූජා තියලා, පිරිත් අහලා, බණ අහලා, සිල් අරගෙන මේ කරපු දේවල් ආනිසංස තමයි ඔබ මේ මොහොතේ මේ භුක්ති විඳින්නේ. යම් කිසි කෙනෙක් කියනවා නම් මේව වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ ආ නිරෝගී භාවයට කැමති නැහැ. නිරෝගී භාවය ලැබෙන්නේ පින්කම් ආනිසංස වලින්. දිගාසිරි සම්පත් ලැබෙන්නේ කොහමද? අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාවචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. නිතර අනිත්‍යර වඳිනකොට, වැඩි හිටියන ගරු කරනකොට ආයුෂය දිනු වෙනවා, වර්ණය දිනු වෙනවා, සැපය දිනු වෙනවා, බලය දිනු වෙනවා. ඔබේ මේ වගේ දිනුනේ නිකන් නෙවෙයි. ඔබ කුඩා කාලේ අම්මට තාත්තට වැන්දා දෙක එකතු කළා. ගුරුවරුන්ට වැන්දා. බුද්ධ ධම්ම සංඝගෙන තෙරුවන්ට වැන්දා. වැඩිහිටියෙක් දැක්කම වැන්දා. ඒව තුලින් තමයි මේ දිගාසිරිය ඔබට ලැබිලා තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මට දිගාසිරිය ඕනේ නැහැ කියලා නේ. එහෙම කිනේත් ඉන්නවනේ. හැබැයි මරණාසන්න මොහොත ලඟුනහම බලන්න හැටිනේ. තා මොහොතක් හරි ජීවත් වෙන තමයි කට්ටිය බලන්නේ. පින්නතුනි, ඒ මරණාසන්න මොහොත ලඟ වුණාට, ලඟ වෙච්ච අවස්ථාවේදී අපට කොයිතරම් හැකියා තිබුණාද, කොයිතරම් ධනිය තිබුණාද, කොයිතරම් ඥාතින් තිබුණාද අපිට මොකද වෙන්නේ? අපි අපට දැන් අයිති දේවල් සියල්ලක්ම උදුරලා දාන, අහිමි කළා දාන, එක මොහොතින් ඉවරයි ඔක්කොම. බලන්න මේක කොයිතරම් සංවේගයක්දනේ කල්පනා කරනකොටනේ. දැන් අපට ඒක හිතෙන්නේ නැහැ ඇත්තෙන්ම. දැන් ඉතින් හිතන ජීවත් වෙන නිසා ඉතින් සාමාන්‍ය දෙයක් ඉන්නවා. නමුත් ඒ මොහොත ලඟ වුණාම බලන්න පිනතුන අවුරුදු 50ක 60ක 70ක 80ක ඒ සම්බන්ධතා, දක්ෂතා, උපයපු දේවල්, ඥාති සම්බන්ධතා එක මොහොතින් අත්හැරලා උදුරලා දාන. පින්නතුනේ ඒ තත්ත්වයට අපි හැම දිනකම පත් වෙන එකක් වළක්වන්න බෑ. නමුත් ඒ දිනේ ටිකක් හරි අපි කල් දාගත්තේ අපි කරපු මේ පින නිසා. සසරි දිත්තේ වගේ පින් දහම් කළා, මේ ජීවිත කාර්යයත් ඔබ පින් දහම් කළා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පින ටිකෙන් ටික දියුණු කරගන්න ක්‍රමයක් අපට දේශනා කළා පින්නතුනේ මහා කරුණාවෙන්. බුදුහාඳුරෝ මහා ප්‍රඥාවන්ත වගේම මහා කරුණාවන්තයි. මේ දෙකම තිබුණ බුදුහාඳුරන්ගේ. ඒක අමතක කරන්න එපා. බොහෝ දෙනෙක් කියන බුදුහාඳුරෝ මහා ප්‍රඥාවන්තයි. බුදුහාඳුරෝ හේතුඵල ධර්ම චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න කියලා තියෙන ওই බෝධි පූජා කියන නෙමෙයි. මල් පහන් පූජා කරන්නේ නෙමෙයි. බුද්ධ පූජා තියෙනව නෙමෙයි බුදුදහමේ කියන්නේ. පටිසම්පාදේ අහන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. ඒකයි කියලා සමහර හිතන් ඉන්නේ. බුදුහාම දේශනා කරනවා නාහම් බික්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. මහණෙනි මම ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. එකපාරම ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ සාමාන්‍ය ඔඩියන්ස් එකට. හැබැයි සුවිශේෂී අයට දේශනා කළත් තියෙනවා. බාහ්‍ය දාර්ශනිකයට, පුකුසාති, පස්වග මහණන්, සරුත් හාමුදුරුවෝ සසර ප්‍රඥාව හොවා දිනු කරන් ආපු අය ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ අය පුද්ගලිකව හම්බුනහම ඒ ඇගේ මාර්ගඵල සඳහා ඍජුවම ප්‍රඥාවට අදාළව ආයතන කුසලතාවයේ පටිසම්පාදයේ චතුරාර්ය සත්‍යයේ මේ වගේ ගැඹුරු කාරණාවලින් ඍජුව මෙයට ධර්ම දේශනා කරලා තියෙනවා. හැබැයි බුදුහාඳුරන්ගේ සාමාන්‍ය ශෛලිය තමයි ටිකෙන් ටික ලෞකික කුසලයේ වැඩි වෙලා ප්‍රඥාව දිනන මාවතට අනුපූර ප්‍රතිපදාවක් ඔස්සේ මහා සාගරයේ ගැඹුරට යනවා වගේ බුදුහාඳුර දේශනා කරලා තියෙනවා. දක්ෂිණ විභංග සූත්‍රවලදී දේශනා කරන කොහොමද මේ පින ටිකෙන් ටික වැඩිවන්නේ? තිරසංගත සතෙකුට උනත් යමක් පූජා කළොතින් බුදුහාමුදුර සඳහන් කරනවා අවුරුදු ආත්ම භව 100ක් තමන්ට සැප විපාක ලැබෙනවා කියලා. තිරසංගත සතෙකුට කෑමක් දුන්නා. අපේ කෑම කාල භාජනය හොදලා ඒ හොදන වතුර ටිකක් තියෙන තැන සිනකයකට දැම්මත් කමන්නේ දානකොට මේක සතෙකුට ආහාරයක් වේවා කියන හැඟීමෙන් දාන්නේ. මෙතනින් තමයි පටන් ගන්න යති. මෙහෙම ගිහලා ටිකෙන් ටික දුස්සීල හරි මිනිස්සුෙකුට දෙනව නම් ඊටත් වඩා පිනා. වේලාම සූත්‍රයේ දේශනා කරන බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ බෝධිසත්ව කාලයේ වේලාම කියන බ්‍රාහ්මණ විදියට බොහෝ මිනිසුන්ට දාන දුන්නා. නමුත් ඒ දාන එතරම් මහත්ඵල මානසංස දායෝ වුණේ නැහැ කියලා. ඇයි ඒ වුන් සම්මාදිටිකය නෙවෙයි, තෙරුවන් සරණ ගිහිල්ලා හිටියා නෙවෙයි, ආර්ය මාර්ගයට පැමිණිලා හිටියා නෙවෙයි. අන්නේ නිසා මහත්ඵල මානසංශ ලැබුණ නැහැ කියලා. හැබැයි බුදුහාඳුරෝ ලැබෙන විදියට ඒ පින්කම කරගෙන අපට උනන්දු කරනවා. මෙතන ආරම්භයේ පටන් ටිකෙන් ටික වේලාම සූත්‍රය උගන්වනවා කොහොමද ගැඹුරට යන්නේ කියන එක. මෙතෙන් බුදුහාම සඳහන් කරනවා දුස්සීල මිනිසියෙකුට වඩා සිල්වන්ත මිනිසියෙකුට දෙන එක අනිසංසදායි. සිල්වන්ත මිනිසියෙකුටත් වඩා සම්මාදීට එලිමිච්ච කෙනෙකුට දෙන එක අනිසංස වැඩිය. ඊටත් වඩා අනිසංසදායි වෙනත් ආගමක හෝ හිත දිනු කරලා ධ්‍යාන අවිඥාලාභී කෙනෙකුට දානයක් දෙනවනේ. ඊටත් වඩා අනිසංසදායි සෝවන් මාර්ගයේ ඉන්න තෙරුවන් සරණ ගිහිපු කෙනෙකුට දානයක් දෙන එක. ඊටත් වඩා අනිසංසදායි සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙකුට දානයක් දෙන එක. කොහොම ගිහිලා ටිකෙන් ටික කොහොමද යන්නේ? සෝවන් ඵලයට පත් වෙච්ච කෙනාට වඩා සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහන්ත මාර්ගය, අරහන්ත ඵලය, රහතන් වහන්සේ, පසේ බුදුරජාන් වහන්සේ, සම්මා සම්බුදුරජාන් වහන්සේ දක්වාම ටිකෙන් ටික පුද්ගලික දානවල ආනිසංස වැඩි වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ වේරාම සූත්‍රයේදී දේශනා කළා. එනිසා පින්වතුනි මේ ලෞකික කුසල අපට අවශ්‍යයි. මේ වගේ කුසල අපි කරගෙන තියෙනට ඕන. බුදුහාර දේශනා කරන ඊළඟට කොහොමද? ඊළඟට දේශනා කරනවා පුද්ගලික දානවලින් ඉහළම දානය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණය. ඊටත් වඩා ආනිසංසදායි. මොකද්ද? සතර දිගින් වඩින සංඝයා වෙනුවෙන් ආවාසයක් පූජා කිරීම. දැන් මේ වෙනතුන් මේ පන්සල පූජා කරන්න බොහෝ මෙතන ඉන්න බොහෝ පින්තුන් දායක වෙලා තියෙනවානේ. ඔබ මාසික හරි ගානක් ගෙවනවනේ. ඒක පිනුතුනි හිතන්න එපා සරල දෙයක් කියලා. ඒක ලොකු කුසලයක්. අපි බොහෝ විට මේ පින්කම් කරනවා. ඒ පින්කම් වල ආනිසංස දන්නේත් නැහැ, දැනගත්තත් ඒව නැවත හිතන්නේත් නැහැ. පින්නතුනි තමන් කරන පින්කම ආනිසංස දැනගන්න, ඒ කරපු පින්කම් කරන පින්කම් නැවත නැවතත් හිතන්න. තමන් අම්මට තාත්තට සලකනවා නම්, ස්වාමින් වහන්සේලට මාසිකව දාන දෙනවා නම්, විහාරස්ථානයේ නඩත්තුවට දෙයක් වියදම් කරනවා නම්, අනිත් පැත්ත එක කියවන්න නෙවෙයි, තමන්ම හිතලා තමන් සතුටු වෙන්න තමන් මේ වගේ දෙයක් කරන කෙනෙක් කියලා. හිතන වහරයක් පාසාම නැවත ඒ කුසලිය තුළ තමන් බැසගෙන ඒ ඥානසංස දෙතුන් ගුණයකින් නැවත වැඩි කරගන්නවා. අපි බොහෝ විට පින්කම් කළාට ඒ පින්කම ඥානසංස වැඩි කරගන්න විදිහ අපි දන්නේ නැහැ. ඇතැමිට සාංගික දානයකට මාස ගානක් සූදානම් වෙනවා. පැයෙන් දෙකකින් ඉවරයි පින්කම. ඉවරයි කියලා ඊට පස්සේ නිකන් යනවා. එහෙම නෙවෙයි පින්නතුනි, ඒ කරපු පින්කම නැවත නැවතත් හිතන්න. ඒ පින්කමේ පින්තූර ටිකක් අරගෙන තමන්ගේ ළඟම ඉන්න යහළුවන්ට යවන්න මේ පින්කම අනුමෝදන් වෙන්න කියලා. අපි කැමරා ෆෝන් තියාගෙන ඉන්නවා පින්කම කරන්න ලදි ගන්න. අනිත් හැමදේම ගන්නවා. හැමදේම ෂෙයා කරගන්නවා. පින්නතුනි පින්කමක් කරන හොඳ ලස්සන පින්තූර ටික ගන්න. අරගෙන යාළුවන්ට යවන්න. අම්මට තාත්තට යවන්න. අම්මේ තාත්තේ මං අද ඇමරිකාවේ ඉඳලා පන්සලට ගිහලා සිල් ගත්තා. අම්මත් අනුමෝදන් වෙන්න. මේ ආත්මය අම නෙවෙයි පින්නතුනි. ගියාත්ම බහල අම්මලා තාත්තලා අනුමෝදන් වෙන්න පුළුවන්. මේ කුසලයේ වැඩි කරගන්න ක්‍රමය මේක. කෙනෙකුට කියදෙන්න පුළුවන් මෙහෙම කරොත් නිකන් අපි කැමති නැහැ හැම වෙලෙම පෙනී සිටින්න ওই මාන්නේ වැඩි වෙනවා එහෙම කියලා නේ. හැම දිනකටම යවන්න නෙමෙයි කියන්නේ. ඒ අදාළම තමන්ගේ ඒ ගැන දැකලා සතුටු වෙන තමන්ට උදව් කරපු ගුරුවරු, අම්මා තාත්තා, නැන්ද මාමි ඉන්නව නම්, ආච්චි සීය ඉන්නව නම් ඒ ඇත් එක්ක පිනොතන මේ කුසලයේ බෙදා ගන්න. එතකොට බුදුහාර දේශනා කරනවා පුද්ගලික දානයකටත් වඩා අනිසංසදායි මේ සංඝයා වෙනුවෙන් අගත අනගත චතුදිස සංගත දිනේ කියලා. පැමිණි නොපැමිණි සිව් දෙසින් වඩෙන මහා සංඝය වෙනුවෙන් ආවාසයක් පූජා කිරීම, කුටියක් පූජා කිරීම ලෞකික දාන සියල්ලටම වඩා අනිසංසයි කියලා. මෙහෙම දේශනා කර ඊළඟට බුදුහම සඳහන් කරනවා යම් කිසි කෙනෙක් පංචශීලය රකින්නවනම් ප්‍රාණඝාතින් වැළකීම, සොරකමින් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, රහමෙර පානය කිරීමෙන් වැළකීම. මේ වැළකිනා වගේ මම මේකෙන් වැළකීලා ඉන්නේ. මගේ සුගතිය සඳහා, මගේ විමුක්තිය සඳහා මම මේකෙන් වැළකීලින කෙනෙක් කියන හොඳට හිතරන් ඒක හිතින්ම හදවතින්ම සරණ යන. එතකොට ආනිසංස වැඩි ඒක. පින්නොතනි පංචශීලය රකින්න එක තව ආනිසංසදායි. මෙහෙම කියලා බුදුන් පංචශීලය රකින්න නැතුව ආවාසය එතකොට ඒ ඥානසංසත් ලැබෙනවා. දැන් මේ කියන්නේ එකක් කළා අනිත් එක කරන්න බා කියන එක නෙවෙයි. දැන් තව තියෙන මේ නැවතුනේ නැහැ. ඒ තව ඉන්න පොඩ්ඩක් ඉවසගෙන. තව යනවා දිගට. එතකොට දැන් බුදුහාමුදුරුවෝ කියනවා ඊට පස්සේ දැන් මෙතෙන්දී දැන් ආවාසයක් පූජා කිරීමට වඩා ආනිසංසදායි පංචශීල රකින්න එක, පංචශීලය රකින්නටත් වඩා ආනිසංසදායි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යන එක. තෙරුවන් සරණ යාමටත් වඩා ආනිසංසදායි අසුරු සෙනඟ ගන්න මොහොතක් හෝ එක ටික වෙලාවක් මෛත්‍රී භාන වඩන එක. පින්නතුනි දැන් මෙතන මෛත්‍රී භාන වඩන කිව්වා කියලා එහෙනම් පන්සලට උදව් කරන එක ඕනේ. හාමුදුරුවෝ කියන්නේ මෛත්‍රී වඩන එක ලොකුම එක කියලා. මම එහෙනම් ඒක කරනවා. බුද්ධ පූජා තියන්න ඕනේ. ඒක පුද්ගලික දාන ලැබුණාට ඊටත් වඩා ආනිසංසදායි නෙමෙයි. මෛත්‍රී වඩන්නේ දැම්ම මෛත්‍රී වඩ වඩ ඉන්නේ. මට ওই දාන ගැන කතා කරන්න එන්න එපා. සීල ගැන කතා කරන්න එන්න එපා. එතෙන්ට නෙවෙයි පින්නතුනි මේක මේ කියන්නේ. මෙතෙන්ට වෙනකොට මෛත්‍රියේ මේ මට්ටමට හැදෙනකොට කෙනෙක්ගේ මානසික යනුපිළිවෙලින් එයා බුදුහාඳුරන නෙවෙයි. එයා කූඹි පෙළක් දැක්කත් සීනි ටිකක් හරි තියෙනවා නම් ගිහිල්ලා දානවා එතෙන්ට. කූඹි ටිකක් හිටියත් බත්තර දෙක තුනක් හරි ගිහිල්ලා දාන්න පුරවන නම් දානවා. කූඹියේ තමන්ගේ රෙස්ට්රූම් එකේ කොමඩ් එකේ හිටියත් ඇඟිල්ල හරි දාලා ඒ වෙලාවට ඒ සතා බේරනවා. එතකොට මේ අනුපිළිවෙලින් මේ දහම අහලා මනස දියුණුනාය කියලා කියන්නේ ඉහෙලට යනවා කියලා කියන්නේ අර පල්ලෙය හැව නැති වුණා නෙවෙයි. ඔබ සාමාන්‍ය පෙළ පාස් වුණා කියන්නේ ඔබ ශිෂ්‍යත්ව පාස් එකේ වෙච්ච රිසල්ට් එක නැති වුණා කියන එක නෙවෙයි. ඔබ කැම්පස් ගියා කියලා කියන්නේ උසස් පෙළ රිසල්ට් එක නැති වුණා කියන එක නෙවෙයි. ඔබ ඩිග්‍රිය ගත්තා කියලා කියන්නේ ෆස්ට් ඉයර් එකේ නෝට් ටික විසි කරා කියන එක නෙවෙයි. ඒ ඔක්කොම දැනුම් ටික උකහාගෙන ඔබ දැන් මේ පරිපූර්ණ පුද්ගලයෙක් කරා යන්නේ. හැබැයි ඔබට ඒ පල්ලෙහා ටිකේ ඒ සාරය ඔබ යතේ මේ තියාගෙන ඉන්නේ. ඕනම වෙලාවක අර පල්ලෙහා දෙකෙන් ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඕනම වෙලාවක ඔබ පල්ලෙහා දෙයක් කරන්න සූදානම්. ඒ මානසිකත්වයට ක්‍රමානුකූලව හැදලා තියෙනවා. එතකොට මේ සඳහන් කළේ පිනතුනේ මෛත්‍රිය දක්වා මේ සිත ක්‍රමයෙන් වර්ධනය හැටි. මෛත්‍රිය භාවනා හෝ පිනතුනේ සම 40 කර්මස්ථාන වලින් ඕනම කමටහනක් සිත උපචාර අරුපණා මට්ටම දක්වා නැත්නම් ධාන මට්ටම දක්වා පංච නීවරණ දුරු කිරීම මට්ටම දක්වා යම් කෙනෙක් වඩනවා නම් ඒ කෙනාගේ මානසිකත්වය කොහොමද? ඔබට එක විනාඩි 5ක් හරි එක කුසල අරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සතිය, ධාතු මනසිකාරය, සංඝානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය මේ කමඨාන 40න් එක කමඨානක් හරි ඔබ අඩුම වශයෙන් විනාඩි 5ක තුල හිත සංවර කරගන්න ඔබ දක්ෂ වුණොතින් ඒ වෙලාවේ තියෙන ආධ්‍යාත්මික සතුට මානසික සතුට කොහොමද? ඒ වෙලාවේ ඔබට තියෙන මානසික සතුට මුළු කාම ලෝකෙම සතරපායේ මනස් ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝක 6ත් එක්ක තියෙන සියලුම සතුටට වඩා ඔබ ඉහළ සතුටක් ඒ වෙලාවේ භුක්ති විඳිනේ. දේවා ආබස්සරායත සුසුකම්මත ජීවාම යේසන්නෝ නත්ති කිංචනම් පීති බක්ඛා භවිස්සාම දේවා ආබස්සරායත. Let's live happily without defilements among the ordinary people like a divine, radiant, divine being in the Brahma realm. යම්කිසි වෙලාවක අපේ මෙන්න මේ මට්ටමට පංච නීවරණ දුරු කරන මට්ටමට හිත සංවර කරගෙන හිටියනම් ඒ වෙලාවේ තියෙන මානසික සුවය තුළ පිනතුනි කොයිතරම් කායික වේදනාවක් ආවත් ඒ දුකෙන් සමා නිදහස් වෙනවා. තමන්ගේ ශරීරයේ කොයිතරම් බරපතල රෝගයක් තිබුණත් ඒ ව්‍යාධි දුකෙන් තමන් ඒ මොහොතේ නිදහස් වෙලා ඉන්නවා. තමන් කොයිතරම් වයසට ගියපු කෙනෙක් වුණත් පින්නතුනි වයසට යෑම කියන එක සම්පූර්ණ මානසික තත්ත්වයක්. කායික වෙනස් වීමක් වෙනවා. නමුත් ඒකේ තියෙන දුක් ටික අපි ගන්නෙ මනසින් ගන්නෙ. ඔබට නිදිනකොට, හේනියක් පේනකොට, දානයක් දෙනකොට ඔබට ඔබේ වයස හිතෙන්නේ නැහැ. කවරේක රණ්ඩු වෙනකොටත් එහෙම තමයි. වයස මතක නැහැ නේ. පින්නතුනි තමන්ගේ මානසික ක්‍රියාකාරීත්වය තුළ තමන්ට මේ වයස කියන එක තියෙන තමන් හිතුවදී යම්කිසි කෙනෙකුට කුසලයෙන් දීන වෙන පුළුවන් නම් අන්න ඒ කුසල චේතනාව තුළදී පින්නතුනි විශේෂයෙන් පංච නීවරණ දුරු කිරීමෙන් ලබන මේ ඉහළ මානසික සුවය තුළ පින්නතුනි අපි සම්පූර්ණම කාම ලෝකෙම ඉක්මවලින්නේ. කයින් නෙවෙයි මනසින්. අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ නිතරම සමතයක් වඩන්න කියලා දේශනා කළේ. තමන් කැමති කුමන හෝ භාවනාවක් වඩන්න ඒකේ ආරම්භක පියවර තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. තමන් ඉන්න මේ ස්ථානෙ ඉඳලා තමන්ගේ නිවස, තමන් ඉන්න සිටි එක, කවුන්ටිය, ස්ටේට් එක, රට, කොන්ටිනන්ට් එක, Earth එක, සෝලාර් සිස්ටම් එක, ගැලැක්සි, යුනිවර්ස් එක දක්වා ටිකින් ටික මෛත්‍රිය පතුරවා හරින්. දවසට විනාඩි 5ක් කරන්න පිනුතුනේ බලන්න. එක දවසක් කළ නවතිනව නෙවෙයි අඩුම වශයෙන් මාස 6ක්වත් එක දිගට කරන්න. විනාඩි 5 ගන්න එක ටිකින් ටික වැඩි කරන්න. පිනුතුනේ ඊටාම පැහැදිලිව ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව ඔබට දකින්න පුළුවන්. ඔබේ දැන් තියෙන සාර්ථකත්වයේ දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. විතරක් නෙවෙයි ඔබ කරන රැකිරස්සාව උනත් ඇතැම් විට මීට වඩා දීනු වෙනවා. මාසය ගන්න වැටු අටුප ඇතැම් විට මේ අවුරුද්ද ගන්න වැටුප තව අවුරුදු 5ක් යනකොට දෙගුණයක වැටුප ලැබෙන මට්ටමට ඔබ දීනු වෙනවා. ඔබට හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ඔබ දැනට අවුරුදු 50ක් රැකියා කළ මිල මුදල් උපයන බලාපොරොත්තු වෙනවා නම් ඇතැම් විට ඒක අවුරුදු 10කින් පලින් අඩු කරගෙන ඊට කලින් ඔබේ ඉලක්කවට ළඟා වෙන්න පුළුවන්. වැටුපර කාලයක් ඔබට විවේකයේ සඳහා ලැබෙනවායි. ඉස්සර තමයි පිනුතුන අවුරුදු 60-65 වෙනකම් වැඩ කළේ. ඇතැම් විට පස්සේ තවත් වැඩ කර අවුරුදු 75-80 වෙනකල් සමහර වැඩ කළා. නමුත් පිනුතුන ඔබ දැනගන්න ඕන කාරණයක් තියෙනවා. වර්තමානයේ බුද්ධිමත් අය හැම කරන්නේ. සමහර මුළු ජීවිත කාලෙම අවුරුදු 10 හම්බ කරා. සමහර අවුරුදු 5 හම්බ කරා. හම්බ කර ස්ථාවර tempatu වල ආයෝජන වල දාලා සම්පූර්ණයෙන්ම දහමේ හැසිරෙන විවේකේ ගන්නවා. පින්නතුනි එවැනි කාලයක ආද අපි මේ ඉන්නේ අපට වටිනාම දේ කාලයේ. ඉස්සර කාලේ රංහා සමානයි කියලා කිව්වේ. දැන් පින්නතුනි රංහා සමානයි කියන්නේ ඇයි ඒ? එහෙම කිව්වොත් කාලයට මිලක් කරන්න පුළුවන්. නමුත් කාලෙ මිල කරන්න බෑ. අපට අවුරුදු 25කදී 50කදී කෝටියක් වුණත් ඉතුරු කරන්න පුළුවන්. නමුත් පින්නතුනි ඉතුරු කරපු සියලුම ධනය දුන්නත් ඒ ගෙවිච්ච කාලය අපට ගන්න බෑ. අන්නේ නිසා පින්නතුනි අපට වටිනාම දේ කාලය. කාලය කියන්නේ නිකන් කාලය කල්මරණක නෙවෙයි. අන්නේ කාලය තුල උපරිම ලෙස මේ කල්පයකට වරක් ලෝකේ පහළ වෙන මේ තථාගත සද්ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා අපි. එතකොට පින්නතුනි බුදුහාඳුරන්ගේ මේ ධර්ම තුල අපි අර කුඩා සතෙකුට කෑම දෙන එකෙන් පටන් ගත්තු ගමන සාංගික දානය දක්වා උපරිම දානය දීපු අපි අර පුද්ගලික දාන සියල්ලටම වඩා සාංගික දාන ආනිසංශ වැඩි සංසද දාන වැඩි ඊටත් වඩා තමයි ආනිසංශ දායි විදියට අපි ආවාස පූජාව කිව්වේ. පින්නතුනි මේ විදියට ගිහිල්ලා දැන් මේ බුදුහාඳුරෝ මේ දේශනා කළේ මෛත්‍රී භාන වැඩිම දක්වා දේශනා කළේ සාරංගිගාමි මාර්ගය. මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි. ඒ සතුට ඒ ආධ්‍යාත්මික සුවේ මේ ජීවිතයේම දැනෙනවා Tamanට. නිතර මෛත්‍රී වඩන කෙනෙක් නම් පිනතුනේ තැනත්තාගේ මුළු ශරීරෙටම මේක බලපානවා. Tamanගේ perception එක වෙනස් වෙනකොට සංකල්ප වෙනස් වෙනකොට පිනතුන අහලදීට ඇතැම් එක බෲස් ලිප්ටන් කියන කෙනෙක්ගේ දේශනෙම ඔබහල ඇති. නැත්තම් ඉන්ටර්නෙට් එකේ බලන්න. බෲස් ලිප්ටන් කියලා. ඔය සයිකියාට්‍රික් කෙනෙක්. ඔව් පසුගිය අවුරුදු 40-30 රිසර්ච් කරලා ඔහු විස්තර කරනවා මේ මනස වෙනස් වෙනකොට මේ ජීන්ස් වලට බලපාන හැටි. සම්පූර්ණ ශරීරේ ක්‍රියාකාරීත වෙන වෙනස නැහැටි. ඇත්තම හොඳන්නේ මේ ඉතාම ලෞකික කුසලයක් විතරයි. නමුත් බුදුදහම ඊටත් වඩා මේ ලෝකෝත්තර කුසලයේ දක්වා විස්තර කරනකොට ඔවුන්ට මේක කවදාවත් විස්තර කරන්න බැරි මට්ටමට ඔහු සංකීර්ණත්වයටපත් වෙයි. පින්නතුනි ඒ මනස දිනු කිරීමේ මූලික පදනම තමයි මෛත්‍රී කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? අපි එදිනදා කරන බොහෝ දේවල් වල අඩුපාඩු සිද්ධ වෙන්නේ. අපෙන් වැරදි වචන කියවෙන්නේ. එකම විට වෙනත් කෙනෙකුට ද්වේෂ සංගත අපි කතා කරන්නේ මේ මෛත්‍රිය නැති හින්දා. ඒ විතරක් නෙවෙයි අපි සාමාන්‍යයෙන් ලෝභ වෙන්නේ මෛත්‍රිය නැති හින්දාමයි. කල්පනා කරලා බලන්න පින්නොත්නේ ඔබේ දරුවෙකුට මොකක් හරි අවශ්‍යතාවයක් වුණොත් ඔබ වියදම් කරන ගාන අඩු කරනවද? දරුවෙක් ලෙඩ වුණොත් අධ්‍යාපන කටයුත්තකට මේ වගේ දෙයක් සඳහා වියදමක් කරන ඕනොත් අපට පුළුවන් උපරිමෙන් කරනවා. ඇයි ඒ? ඔබ දරුවා කෙරෙහි මෛත්‍රී සහගතයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් ඉහළම ලෙසින් මෛත්‍රී වඩනවා නම් ඔහු මාතා යථාන යම් පුත්තං ආයුසායක පුත මනුරක්කේ. තමන් ඇසුරු කරන අනිත්‍යය ලෝකේ අනිත්‍යය තමන්ගේම දරුවන් වගේ කියලා හිතන බලන මානසිකත්වයක් ඇති වෙනවා. මේක සරල දෙයක් නෙවෙයි වෙනතුනි. මේත් එක පරිත්‍යාග සීලියුත්තේ පුදුම විදිය වෙනසක් ඇති වෙනවා. සාමාන්‍ය භෞතික දේ මිල මුදල් ආහාර පාන රැකියාවක් හෝ ගියක් විතරක් නෙවෙයි වෙනතුනි. මෛත්‍රියෙන් දිනු වෙන කෙනා ඊළඟ පියවර තමයි කරුණාව. දුකටපත් වෙනෝ නම් කෙනෙක් මේ ජීවිතයේ හෝ සසර අපාගත වීම වශයෙන් මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න පුදුම විදිය උදව්වක් අනිත්‍යට කරා. ඒ සඳහා මොකද අපි කරන්නට ඕනේ? සම්බදානං ධම්මදානං ජිනාති කියපු විදියට සියලු දන් වලට වඩා උතුම් දාණය ධර්ම දාණය දීම සඳහා පුදුම විදියට කැපවීමක් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ට මිත්‍රාදීන්ට මේ දහම දෙන්න උත්සාහවන්ත වෙනවා. හැබැයි ඔවුන්ගේ ළඟ එකක් තියෙනට ඕනේ. ඒක සුසුකමක් තියෙනවනේ මොකද්ද? ඕන් අහන්න සෝදානම් වෙන්නට ඕනේ. මේක කවුන්සලින් වගේ වැඩක්. ඕන් අහන්න කැමති නම් අපට උදව්වක් කරන්න බෑ. ඔතනින් අමාරු නම් හේතුණක් කම නැහැ ඉන්න පුළුවන් පහසු නැහැ. අමාරුයි. පින්න තුනේ. මට නම් අමාරු නෑ ඇත්තෙන්ම. කටියට අවශ්‍ය නම් ගිලන් පස්සේ ටිකක් එමු අපි කවුරු හරි ගිලන් හදමු. එතකන් අහගෙන ඇහෙනවනේ හඩත් නේ. දන්න කෙනෙක් ගිහිලා වතුර එකක් හැමලි වේ තියලා සෝදානම් කරන්න තේ ටිකක් බොන්න. තේ දෙන්න. වතුර ටිකක් හරි කමන්නේ නැහැ ඉතින්. ඒක බ්‍රේක් එක ගනි. පින්නතුනේ නෑ මේ අතරේ කෙනෙකුට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ගිහිල්ලා එහෙම සැරේන ගැටලුවක් නෑ අහගෙනම යන්නේ නැගිටින ඕන නම් හොම්ම නැකේටල පොඩ්ඩක් ඉන්න නෑ රිලැක්ස් වෙන්න ටිකක් ඉරියව් වුණත් වෙනස් කරගන්න කමන්නේ අමාරුයි මෙන්න එපා අමරම හිටියතර කියන දේ ඔළුවට යන්නේ නෑ ඒකයි මට අමාරු වෙලාවයි මම පොඩ්ඩක් එහෙම වෙනවා ඒක අමාරු වුණා පින්නතුනේ ඇත්තෙම අපට වටින්නේ අපි කිව්වාගේම කාලය ඇත්තෙම අපට මේ කරුණ ඔක්කොම අනුපිළිවෙලට පෙළගස්සන්නේ පින්නතුනේ ඔබගේ රීම කරුණාවෙන්. ඉතින් අපට මේ ගත වෙන හැම දවසක්ම ඇත්තෙම වටිනව පින්නතුනේ. අපි ලබන අවුරුද්දේ මේ වෙනකොට අපි කී දෙනෙක් අඩු වේද දන්නේ නැහැ නේ. ලබන අවුරුද්ද නෙමෙයි හෙට උදේ වෙනකොට ඇතැම්ට මං අපවත් ඉන්නත් පුළුවන්. ඉතින් පින්නතුනේ ඒ වගේ අවිනිශ්චිත ජීවිත අපි ගත කරන්නේ. ඒ සාපට ලැබිච්ච මේ අවස්ථාවෙන් අපි උපරිම ලෙස පින්නතුනේ ප්‍රයෝජන ගන්නට ඕන. බුදුහාඳුරේ සඳහායි අපට හුඟා කුණන්දු කෙරෙව්වේ. ඉතින් අපි මේ සඳහන් කළේ පින්නතුනේ මෛත්‍රිය ගැන. විශේෂයෙන්ම මෛත්‍රිය දිනු වෙනකොට පින්නතුනේ එක පැත්තකින් තමන්ගේ ආධ්‍යාත්මික ලෞකික කුසලය ඉහළම තලයට දිනු වෙනවා. තමන් හිතන විදිය වෙනස් වෙනවා. පරිත්‍යාග සීලිත වැඩි වෙනවා. පංචශීල ආරක්ෂා වෙනවා. දැන් අපි හිතන් ඉන්නේ අපි පංචශීල රකින්නවා කියලා නේ. නමුත් පින්නතුනේ ඇත්තටම මොකද වෙන්නේ? පංචශීලයේ විසින් අපි ආරක්ෂා කරනවා. අපි සොරකම් නොකරනවා නම්, කාමයේ වරදව හැසිරීමෙන් වෙන් වෙනවා නම්, රහමෙර පානෙන් වැළකෙනවා නම්, අන්න ඒ දේ විසින් අපි ආරක්ෂා කරනවා. නමුත් අපි කියනවා යා පංචශීල රකින්න, අටශීල රකින්න කියලා අපි කියන්නේ නේ රකින්න කියලා නේ. ඇත්තටම අනිත් පැත්ත වෙන්නේ පින්නතුනේ. මේ දේවල් කරනකොට අපට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මේ ජීවිත කාලේ කරදරයෙන් විතරක් නෙවෙයි විශේෂයෙන්ම අපාගත මට්ටමින් අපව මුදවන තත්ත්වයටම පත් වෙනවා. ඉතින් මෙන්න මේ අනුපිළිවෙල දේශනාවක් බුදුදහම තුල තියෙනවා. පින්නතුනේ අපි ටික වේලාවක් ඊළඟ පහක් විතර මේකට ආරම්භයක් විදිහට අපි මෛත්‍රී භාන වඩමු. ඔබ කැමති නම් ඔහොම පොඩ්ඩක් නැගිටින්න, නැගිටලා පොඩ්ඩක් හයි වාඩි වෙන්න. වාඩිලා අපි ටික වේලාවක් මෙත් සිත වඩමු. බුදුරජාණන් වහන්සේ බෙහෙවින්ම වර්ණනා කරපු භාවනාවක්. විශේෂයෙන් කරණීමේ සූත්‍රය ඇතුළු සූත්‍ර රාශියක මෙත් වැඩිම ගැන කරුණු සඳහන් වෙනවා. අපේ හාමුදුරුව සඳහන් කරනවා ටික වෙලා පීඩේකයක් අරගෙන හොඳයි කමක් නැහැ විනාඩි 5ක් නැගිටලා අවශ්‍යතාව සිදු කරගෙන වතුර ටිකක් එහෙම බීලා ඉන්න ඕනේ. හොඳයි ඊට පස්සේ හොඳයි පින්නතුනේ අපේ ටික වේලාවක් මෛත්‍රී බහන වඩනට බලාපොරොත්තු වෙනවා. තමන් ඉන්න ස්ථානයේ පටන් ලෝවැසි සියලු දෙනාම සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවයි අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. තියෙන මෛත්‍රී වඩනකොට එකාතින් අපේ කුසලයේ දියුණු වෙනවා, හිතේ තියෙන මානසික පීඩා අඩු වෙනවා, අනිත් අතින් හිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙච්ච හිතින් අපට අනිත්‍යතාවය මෙනෙහි කරන්න පහසුවක් වෙනවා. මේ ආනිසංස ගණනාවක් දැනගෙන තමයි බුදුහාඳුරෝ බොහෝ සූත්‍රවලදී කරණීමෙත් සූත්‍රය, තමෙත් සූත්‍ර කියලා සූත්‍ර ගානක් තියෙනවා, මෙත්තානිසංස කියලා සූත්‍ර තියෙනවා, මේ බොහෝ තැන්වල ඒ වගේම මහා රාහුල වද සූත්‍රය රාහුල හාමුදුරන්ට දෙනක් ආනාපානසතිය වඩන කීප වෙලාවේ සරුවත් හාමුදුරෝ බුදුහාමුදුරීට කලින් ධාතු මනසිකාරයත් මෛත්‍රියත් වඩන කිව්වා. ඉතින් ඒ භාවනා වලින් හිතේ සැහැල්ලුව ඇති කරගෙන ප්‍රධාන කමඨහනකට යන්නටයි බුදුහාමුදුරුව අපට අනුශාසනා කළේ. ඉතින් අපි දැන් මෙතන පටන් ටික වේලාවක් තමන් මේ ඉන්නේ විහාරස්ථානේ ඉඳලා ලෝවැසි සීල සත්‍යෝ සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව අපි වඩනටයි සූදානම් වෙන්නේ. මේ විහාරස්ථානයේ සිටින අයගේ පටන් ලෝවැසි සියලු දෙනාම සුවපත් වේවා කියන මෙසිත පතුරවනටයි මා දැන් සූදානම් වෙන්නේ. මුලින්ම ශරීරය හොඳට සැහැළු කරගෙන ශරීරයේ ඍජුව තියාගෙන නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා පරේ මුඛං සතින් උපට්ඨපෙත්වා කියලා සඳහන් කරපු විදිහට මුහුණ ඉදිරිපස සිහිය පවත්වා ගනිමින් වර්තමානයේ තුල සිහි තියාගෙන ඒ සමගම මෙත් සිත වඩනටයි මා දැන් බලාපොරොත්තු වෙන්නේ. නාසය අගහෝ උඩුතලයේ ආශ්‍රිත හොඳට තමගේ සිත වර්තමානයේ තුල තියාගන්න. තමන්ට කුමන දේ ඇහුණත් කුමන වේදනාව ශරීරයට දැනුණත් කුමන සුවඳක් තමන්ට දැනුණත් වර්තමානයේ තුලම හිත තියාගෙන ඉන්නට උනන්දු වෙන්නට නාසය ආශ්‍රිතව සිත තියාගෙන යමිස් වෙලාක ඉන්නවා නම් තමන් සිහියෙන් ඉන්නේ. තමන්ට කුමක් ඇහුණත් කුමක් දැනුණත් තමන්ට ඒකෙන් අකුසලයක් වෙන්නේ නැති විදිහට තමන් හිත ආරක්ෂා කරගන්නේ මොහොතේ දක්ෂ වෙනවා. නාසය ආශ්‍රිතව හිත තියාගෙන ලෝවැසි හැමත සෙත් වේවා කියන මෙත් සිත දැන් අපි පතුරවමු. මේ විහාරස්ථානයේ සිටින සීලම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. මේ විහාරස්ථානයේ සිටින සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ නගරයේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ කවුන්ටියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ ජනපදයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ රටේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ මහද්වීපයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ පෘථිවියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ ගැලැක්සියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ලෝකයේ සිටින සියලුම දෙනා මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මගේ සිත මෛත්‍රියෙන් පිරී ඉතිරී යනවා. ලෝවැසි සියලුම දෙනාම මගේම පවුලසේ එකම දරු කැලක්සේ දකිමින් මගේ උතුර යන මෛත්‍රිය මා හැම දෙනාටම බෙදා හරිනවා. ඒ හැම දෙනාටම යහපත, නිරෝගී භාවය, දියුණුව, චිරජීවනයේ වේවා කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දකින හැම දිනෙකම මගේම දරුවාසේ දැකීමට මා හුරු වෙනවා. සුවපත් වෙත්වා. සීල සත්‍යෝ සුවපත් වෙත්වා. ශාන්ත සුවයටපත් වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා. බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. අනේ පින්නතුනි, තමන්ට මේ ලැබෙන පුහුණුව දෛනික ජීවිතයේ සිදු කිරීමට පෙරහුරුවක් කරගන්නට දිනකට විනාඩි 5ක් හරි උදෑසන අවදි වෙච්ච මොහොතේ ඇඳේම ඉඳගෙන අපට ටික වේලාවක් මෙත් වඩන්නට පුළුවන්. නැත්නම් රාත්‍රී නිින්දට යනකොට නිින්දට ආරම්භයේ කලින් විනාඩි කිහිපයක් සීල සත්‍යව සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඇතැම් අය දවස් ආරම්භයේදීම කල්පනා කරනවා, අද දවස පුරාම මට හමු වෙන හැම දිනෙකම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා විනාඩි 5ක් 10ක් මෛත්‍රී වඩලා තමයි දවස කටයුතු ආරම්භ කරන්නේ. එතකොට කෙනෙක්ගේ අඩපාඩුවක් දැක්කත් Tamante එකපාර කලබල වෙලා දෙයක් කියන්න හිතෙන්නේ නැහැ. ගා කල්පනා කළ තමයි කියන්නේ. ඒ තමන් දන්නවා තමන් මෛත්‍රී වඩල මෙයාවේ තමන්ගේ ස්වයං පාලනය කරන ඔයත් එක. රාත්‍රියේ නිින්දට යනකොටත් පුළුවන් නම් අද දින මට හමු වෙච්ච මං කටයුතු කරපු හැම දිනෙකම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පිනොතින් මේ විශ්වයෙන් නොඑක් තැන සත්‍යයන් ඉන්නව, නොඑක් විදිහේ දුක් විඳින අය. විශේෂයෙන් සාපිපාසාවලින් දුක් විඳින සත්‍යයන් പ്രേත ලෝක ආදී ස්ථානවල ඉන්නවා. තමන් දිනපතාම බුදුහාඳුර වෙනුවෙන් අඩුම වශයෙන් පැන් වීදුරක් හරි පූජා කළා. ලස්සන පැන් වාදිනයක බුදුහාඳුරන්ට පැන් ටිකක් පූජා කරනවා. ඒ ඇති කරගන්නා උපිනෙන් මේ විශ්වයේ සිටින හැම දෙනාටම අනුමෝදන් කරන්න. සාපිපාසාවලින් ඉන්න අප්‍රමාණ සත්‍යයන් මේ විශ්වයේ ඉන්නවා. අපි එක්තරා අවස්ථාවක එක්තරා විහාරස්ථානයකට ගියා. ඒ විහාරස්ථානයේ ওই මිය ගිය අය පිළිබඳව තොරතුරු හොයන්න පුළුවන් කෙනෙකුත් ඇවිල්ලා හිටියා. ඒ කෙනා කියපු දේ තමයි මේ විහාරස්ථානයේ නෝ එක්කෙනෙක් මිය ගිහිල්ලා, ඔහු මිය යන වෙලාවට හරියම පිපාසාවකින් තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. ඔහු වෙනුවෙන් සිරී පාදෙන් ඉහෙලීම වතුර ගෙනල්ලා පෑන් එකක් උඩට ගෙනල්ලා මේ බෝධියට පූජා කරලා ඒ කෙනාට අනුමෝදන් කරන්න කියලා. මිය ගිහිල්ලා තර පිපාසයෙන් හරියට වතුර ටිකක් දෙන්න ඉඳලා නැහැ මේ මොහොතේ යාට. ඒ නිසාම යා පිපාසාවෙම තාම ඉන්නේ කියලා. ඉතින් යාට පින් අනුමෝදන් කරන්න තියෙන එකම ක්‍රමය මේක කියලා. ඒ වගේ සිරී පාදෙන් වතුර අරන් ගිහලා පූජා කරන්න කියලා. මේක සරල සිද්ධියක් විතරයි කිව්වේ පින්නතුනේ. නමුත් මේ විශ්වයේ බොහෝ දෙනෙක් ඉන්නවා සාපිපාසාවලින් ඉන්න අය නෝ ඒකාත්ම භාවල. ඔබ දන්නවා දිනක් සැරියුත් හාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට එක්තරා විලක් ළඟ කාන්තාවක් පුතේ පුතේ කියලා සැරියුත් හාමුදුරුවන්ට කතා කළා. සැරියුත් හාමුදුරුවෝ බලනකොට මේ ප්‍රේතිය මේට බුද්ධාන්තර කලපේට කලින් සැරියුත් හාමුදුරුවගේ මම්ම කෙනෙක්. ඒ කාලේ කරපු අකුසලයක විපාක විදියට ඇය ප්‍රේතියක් වෙලා මේ විල ළඟ ඉපදිලා ඉන්නවා. නමුත් වතුර බොන්න බෑ. අනිත් ඇය වෙන වතුර බීලා නාලේ යනවා. නමුත් මෙයාට ඒ විලේ වතුර පේන්නේ ලේ සැරව වගේ පේන්නේ. පාපේ නිසා, ඒ කර්ම ශක්තිය නිසා. ඉතින් සැරුවත් හාරෝ පාත්‍රෙම්ම පැන් අරගෙන මේ අමගේ කටට පැන්වත් කළා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ පින්ඳ පාති කරගෙන ඒ දානිය සංඝසතුට පූජා කරලා අනාථමිනී සිරිතුමටත් කියලා තව ආවාසයක් හිමස් සංඝසතුට පූජා කළා. අරාමට පින් අනුමෝදන් කෙරේ. පින්නතුනේ අපේ අපි බොහෝ දේ සලකන්නේ මේ ආත්ම භාවය යමකට තාත්තලාට නේද? නමුත් පින්නතුනේ ඇත්තටම අපට මෙතෙන්ට එන්න කුසල කරලා දීලා තියෙන අපේ මේ ආත්ම භාවය යම තාත්තලාට වඩා ගියාත්ම භාවල දෙමාපියන්. බැරි වෙලාවත් අපි මව කුසේ පිළිසන ගත්තේ දුර්වල විඥානයක් සහිතව නම් මේ ආත්ම භාවය යම තාත්ත කොච්චර උදව් කරත් ඇතැමිට ඒ වෙනස කරන්න බැරි වෙනවා අපට. ඉතින් ඒ මට්ටමට හිත දියුණු කරලා අපට සසරේ දීපාව උදව් කළේ මේන කලින් ආත්ම භාවල අම්මල තාත්තල. එනිසා පින්නතුන මේ ආත්ම භාවය අම්මට තාත්තට පින් අනුමෝදන් කරන විදිහක් නෙවෙයි අපිට තියෙන්නේ. කල්ප ගණන් ආත්ම භාවල අම්මල තාත්තල අපෙන් පින් බලාපොරොත්තු වෙන ඇති. විශේෂයෙන් මේ වගේ සීල රකිනකොට ඒ සීලයත් අනුමෝදන් කරන්න පුළුවන්. ආකංකේය සූත්‍රයේ ඊටාම පැහැදිලිව දැක් වෙනවා මේගේ ඥාතින පුණ්‍ය අනුමෝදනා කරන්න පුළුවන් කියලා. තමන් කරන හැම දානමේ මේ පින්කමක දීම සියලුම ඥාති මිත්‍රාදීන් විතරක් නෙවෙයි මේ විශ්වයේ සිටින හැම දෙනාම අරමුණු කරලා පින් අනුමෝදන් කරන්න. ඒක ලොකු යහපතක් කියයට. ඉතින් ඇත්තටම තමන්ගේ හදවතේ මෛත්‍රිය දිනු වෙනකොට මේ වගේ තමන් ලෝකයේ දැසම බලන හුරු වෙනවා. අද අපි බලන්නේ අපේම ගෙදරයිගේ සාර්ථකත්වය විතරයි බලන්නේ. ඒ දිනු වීම විතරයි බලන්නේ. නමුත් වෙනතුනේ මෛත්‍රිය වඩනකොට ඊටාම පුළුල් මනසකින් විශේෂයෙන් සීමා සම්බේධය නැති වෙලා මුළු ලෝකෙම එකම යායක්සේ, එකම පවුලක්සේ, එකම දරු කැලක්සේ බලන්නට අපේ මනස උරු වෙනවා. එතකොට අපේ හිත හුඟක් දිනුයි. අපේ හිතේ දැනට තියෙන පීඩා හුඟක් අඩු වෙනවා. දැන් කෙනෙක් දැක්ක ගමන් ආපිට කෙනෙක් එහෙම කියලා අපට ලොකු වෙනසක් හිතේනවා නේද? මේ හිත දිනුීමත් එක්කම පිනතුනේ ඒක විශාල පරිවර්තනයකට ලක් වෙනවා. මෛත්‍රිය වඩන කෙනාගේ පින්නතුනේ ඔහු මෛත්‍රිය නවතින්නේ නැහැ. මෛත්‍රිය කරන්නේ හිතේ තියෙන පටිගය දුරු වෙන එක. මෛත්‍රිය වඩන කෙනා ඊළඟට කරුණාවත් දිනු වෙනවා. අනිත් කෙනාගේ දුකේදී පිහිට වෙන බලනවා. ලෙඩක් දුකක් හරි වෙනත් කරදරයක් හරි තියෙන වෙලාවේදී පිහිට වෙන බලනවා. වෙනත් කෙනෙක් කරදරයට පත් වෙන තියනන් ඊට කලින් උදව් කරනවා. දැන් සාමාන්‍යයෙන් ඔබ කෙනෙක් ලෙඩ වුණාම ගිහින් ඉක්මනට බෙහෙත් එක දෙන්න තමයි බලන්නේ. කෙනෙක් මැරුණට පස්සේ කොහේ මැරුණත් ඉක්මනටම බලනවා ළඟම ඉන්න පන්සලකට සුදු රෙද්දක් අරන් ගිහලා පන්සල වැඩි දියලා පින් අනුමෝදන් කරනවානේ. නැත්තම් දාන ටිකක් දීලා පින් අනුමෝදන් කරනවා. මේක තමයි සාමාන්‍යයෙන් අපි කරන දේ. නමුත් වෙන දින ඔබ ධර්මයේ දන්නවා නම් මීට වඩා දෙයක් කරන්න ඕන. මොකක්ද ඒ දේ? ඒ අය මරණයට පත් වෙන කලින්ම එයාට කුසල කරන අවස්ථාව ලබා දෙන්නට ඕන. ඒ අය සඳහා යොමු කරන්නට ඕන. මරණයට පත් වුණාට පස්සේ දෙන පිනේ ආනුමෝදන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් ඔබ ඊටාම සමීප වාසය කරන අඩු ගානේ 10 දෙනෙකුට හරි ඔබ උදව් කරලා තියෙනට ඕන. ඔබ ඊටාම ආදරය කරන 10 දෙනෙකුට හරි සුගතිගාමි වෙන උදව් කරලා තියෙනට ඕන. එහෙම වුණොත් ඔබ එයාගේ මලගෙදරට නොගියත් කමන්නේ. ඇයි ඔබ ලොකම උදව් යට කරලා තියෙන්නේ? බොහෝ විට අපි කෙනෙක් මැරුණාම ඉක්මනටම යන්න තමයි බලන්නේ කොහේ හිටියත් නේ දුවල යන ඥාතියෙක් නම් නේ. තේනසනේ ඒක නෙවෙයි වෙන්නට ඕන. වෙන්නට ඕනේ ඇයට පුළුවන් තරම් ඉන්න මොහොතට හරි කලින් ඔබ කරන පින්කමකට හරි අනුමෝදන් කරවන්න. ඔබ පින්කමක් කළා පින්තූරයක් හරි යවන අනේ මේ පිරම ලස්සන පින්කමක් කළා අට පිරිකර පූජාවක් කළා දානයක් දුන්නා සිල් ගත්තාට මං දානයක් දුන්න මම සීල අනුමෝදන් වුණා සීල රැක්කා ඔබත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා පින්තූරයක් යවන්න අම්මට තාත්තට ළඟම ඥාතීන්ට දරුවන්ට පින්කම කරන අකමැති කෙනෙක් වුණත් කමන්නේ ඒ අය මේ සඳහා සමාදන් කරවන්න මේක ඊටාම වටිනා දෙයක්. මේත් එක පින්නතුණියට ලොකු යහපතක් වෙනවා. හිතන්නේප තමන්ට වඩා වයසයට විතරක් මේ උදව් කරන්න කියලා. තමන්ගේ වයසේ සමාන වින්න අයටත් තමන්ට වඩා බාලයටත් මේ උදව් කරන්න ඕනේ. ඇයි ඒ? ඔබට වැඩිය වයසින් වැඩි අය විතරක් නේ මරණයටපත් වෙන්නේ. ඔබට බාලයත් මරණයටපත් වෙනවා. පහුගිය කාලෙම අපි දැක්ක සමහර එක දරුව දෙන්න හිටියය. ඒ තමන්ගේ දරුවෝ ටික මිය ගිය සමහර අය. මුළු ජීවිත කාලයක්ම සම්පූර්ණ බියපහදන් කරලා කැපවීම කරලා හිටපු දරුවා ජීවිතය අහිමි වුණා. ඉතින් ජීවිතය අහිමි වීම නෙවෙයි පිනතුනේ සංවේගයේ ඒ අහිමි වෙච්චාගේ ජීවිත පල්ලෙහාට ගියෝතින් දුගති ගාමි වුණෝතින් ආයි කල්ප ගානකට උඩට එන එක ලේසෙ නෑ. අන්න ඒ නිසා පිනතුනේ හැකිතාක දුරට තමන්ගේ අම්මා තාත්තා ඉනවා නම් එයාට උදව් කරන්න ආච්චිල සීයල නැන්දල මාමල සහෝදර සහෝදරියන් තමට හුඟක් උදව් කරපු යාළුවෝ ඒ හැම දෙනාම පින්කම් වලට යොමු කරන්න. තමන්ගේ දරුවන් ගෙදර ඉන්න දරුවන්ට කොහොම හරි අඩු ගානේ බුදුහාමුදුරට පැම්පෝපියා පූජා කරනකොට හරි එයාට අතගස්සලා ඒ අනුමෝදන් කරවන්නේ කියලා. ඒක ලොකු යහපතක් වෙනවා හැම දෙනාටම. පින්තුනේ බුදුරජාණන් වහන්සේ පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍රයක් දේශනා කරා. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඊටාම වැදගත් කාරණයක් දේශනා කළා පුණ්‍ය ගංගා අටක් ගැන. පින්තුනේ බොහෝ දෙනෙක්ගෙන් අහුවාම පින්කම් කළා තියෙනේ කියලා සුගතිගාමීන බොහෝ දෙනෙක්ගෙන ඕ අපි කටින පින්කම් කළා, අපි සාංගික දානමේ පින්කම් කළා, අපි ආමඩ සාතර සලකලා තියෙනවා. මේ වගේ වටෝරුවක් කියනවා. අපි අටමස්ථානේ ගිහිලා තියෙනවා, ඉන්දියාවේ මෙච්චර වාර ගණන් ගිහිලා තියෙනවා, ශ්‍රීපාදේ මෙච්චර වාර ගණන් ගිහිලා තියෙනවා, මම මෙච්චර වාර ගණන් ක්ලියදන් දීලා තියෙනවා. මම මෙච්චර පන්සල් ගානකට පොත් පූජා කරලා තියෙනවා. මේ වගේ පින්කම් මාලාවක් අපි කියනවා පින්තුනේ. ඒක හොඳයි. ඒක පින්කම්. ඒක සසරේ තමන්ට පිළිහෙට වෙනව නෑ කියනව නෙමෙයි. අපි පින්කම් පොඩ්ඩක්වත් අවතක්සේරු ලක් කරව නෙමෙයි. දැන් අපි කියවනේ පැටියක් දාන හරි දාන කියලා කොහොමදනේ. ඉතින් ඒ මට්ටමෙන් තමයි අපි ඉන්නේ. නමුත් පින්තුනේ අපි දැනගන්නට ඕන අනිවාර්යයෙන්ම සුගතිගාමී වීමට ඍජුව බලපාන කුසල් මොනවද කියලා. විශේෂයෙන් මේ පුඤ්ඤාවිසන්ද සූත්‍රය ඊටාම වැදගත් අනුශාසනාවක් සපයනවා. අභිසන්ද කියන්නේ ගංගාව උල්පත කියන එක. මහා පුණ්‍ය ගංගා පින් උල්පත් අටක් ගැන බුදුහාමර දේශනා කරනවා. පුඤ්ඤාවිසන්ද සූත්‍රයේ. මොකක්ද මේ පින්කම් අට? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. යම් කෙනෙක් හදවතින්ම බුදුහාමර සරණ ගියා නම් බුදුහාඳුරන්ගේ ඥානයෙන් තථාගතස්ස බෝධින් කියලා කියන උන්වහන්සේගේ අවබෝධයේ සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් ඒ උතුම් ස්වකහතාදී ගුණ යුක්ත ධර්මයේ මා හදවතින්ම සරණ යනවා කියලා හිතනවා නම් සංඝං සරණං ගතෝ හෝති සුපටිපන්න සාදී ගුණ යුක්ත සරියුත් මොගලන් ආදී නික්ලේසි සංඝපරපුර සරණමම යනවා කියලා හදවතින්ම යන්න. මෙහෙම තෙරුවන් සරණ ගියපු කෙනාගේ ලක්ෂණය මොකද්ද? නිකම් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කිව්වට විතරක් සාර්ථක වෙන්නේ නැහැ මේක. එහෙම කියපු සමහර ගායකයෝ තුනේ ලංකාවේ නේද? අන්‍යාගමික ගායකයෝ. එහෙම කියන්න පුළුවන් පිනොතුනේ. ඒක සරල දෙයක්, ලස්සන ගීතයක් විදිහට කියන්න පුළුවන්. අනිත් ඇගේ සිද්දිනා ගන්න. එහෙම කිව්වා කියලා තෙරුවන් සරණ ගියා වෙන්නේ නැහැ. තෙරුවන් සරණ ගියා කියන එක දැනගන්නේ කොහොමද? එක අතකින් තමන්ට දිනකට වැඩිපුර වාර ගණනක් මේ තෙරුවන සිහිපත් වෙනවා. දැන් අපිට සමහර විට එක එකයි ගන්න මතක් වෙනවනේ දිනපතාමනේ. ඈ ඇතැමිට දේශපාලනය කරන අය, අපේ කාර්යාලේ ඉන්න කරදර කරන අය, නැත්තම් තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, යහළුවෙක් වෙන්න පුළුවන් මතක් වෙනවනේ වැඩිපුර. අන්නේ තමන් බලන්න තමන්ට වැඩිපුරම දැනන කවුරු ගැනද මතක් වෙන්නේ කියලා. සමහර මේ දවස්වල ශ්‍රී ලංකාවේ චන්දිලා නැයි වෙනත් පුළුවන් නේද? පින්නතුනි එහෙමනම් අපි තාම මේ මට්ටමට ඇවිල්ලා නැහැ ඒකයි මම කියන්නේ. ඒ ගැනත් තොරතුරු හල දැනගන්න කමක් නැහැ. නමුත් පින්නතුනි තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයේ වීරියම් බවට පත් වෙන උන මේ තුන් දෙනා. තමන්ට දවසට වැඩි වාර ගානක් බුදුහාඳුරගේ බුදුගුණය, ධර්මයේ සංගරත්නේ මතක් වෙනට ඕන. ඒ ගුණය මතක් වෙනට ඕන. ඒ විතරක් නෙවෙයි පිනොතුනි තමන්ට ජීවිතයේ දැඩි ජීවිත අභියෝගයක් ආපු වෙලාවේදී ලොකු ලෙඩ අපලයක් මාරාන්තික අනතුරක් දැඩි බියක් මෙන්න මේ වගේ විශාල අනතුරක් අභියෝගයක් ජීවිතයක් වෙලාවේදී තමන්ට ඉස්සරහට මෙන්න ඕන බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන්. අන්න එනවනම් කියන්නේ තමන් සුභතිය සූදානම් කියන එක. ඒ වගේ වෙලාවකදී තමන් කොයිතරම් සංකීර්ණ අනතුරකදී ක්‍රියානුතුරක් වෙන්න පුළුවන්, දැනි රෝගයක් වෙන්න පුළුවන්, වෙනත් කෙනෙකුෙන් එල්ල වෙන ප්‍රහාරයක් වෙන්න පුළුවන්, මේ කුමන දෙයකින් මිය ගියත් තමන් දුගතිගාමි වෙන්නේ නැහැ. මේක තමයි සහතිකයේ තියෙන. අනිත් කාරණය පංචශීලය ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම, රහමෙර පානය කියන මෙන්න මේ පහෙන් හැකිතාක් දුරට වෙන් වෙලා ඉන්න. අද දාසේ තමන්ට මේ රකින්න පුළුවන් එකක් වෙන පුළුවන් කමන්නේ. නමුත් හෙට දාසේ තමන් අදිස්ථාන කරා මම හෙට වෙනකොට දෙකක් රකින්නවා. දැන්ට රකින්න තමන් හතරක් වෙන පුළුවන් කමන්නේ. තමන් කොහොම හරි අදිස්ථාන කරන්න මම කොහොම හරි තව මාසයක් දෙකක් ගිහිල්ලා හරි මම දැනට කඩ වෙන එකක් මම කොහොම හරි ආරක්ෂා වෙනවා කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගන්න තමන්. මෙන්න මේ විදිහට පින්නතෙන් තමන් පංචශීලය ආරක්ෂා කරන් ඉන්නවා නම් නිතරම තමන් තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවා නම් පින්නතුනේ මොකද්ද මේකෙන් කියන්නේ? තමන්ට ලොකු අභිමානයක් සතුටක් තියෙනවා, තමන්ට පිළිසරණක් තියෙනවා කියලා. අනිත් දේ තමයි පින්නතුනේ මේක හොඳට මතක තියාගන්න මේ තුනම මේ හතරම භාවනා. මොනද භාවනා? බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය. බලන්න මේව නිකන් සරල දේවල් නෙමෙයි, මේව සමත කමඨහන්. කමඨහනක් මට්ටමට, භාවනා අරමුණක් මට්ටමටම මේ අංග හතරෙන් තමන් දිනු වෙනට ඕන. දවසට විනාඩි දෙකක් හරි බුද්ධානුස්සතිය වඩන්න. දවසට විනාඩි දෙකක් හරි ධම්මානුස්සතිය වඩන්න. දවසට විනාඩි දෙකක් හරි සංඝානුස්සතිය වඩන්න. දවසට විනාඩියක් හරි සීලානුස්සතිය වඩන්න. මොකද සීලාංශය කියලා කියන්නේ මම මේ වගේ පංචශීලය රකින්න කෙනෙක් කියලා තමන්ගේ ආධ්‍යාත්මික සතුටක් ඇති කරගන්න. තමන් පොහොව දවස්වලදී සීල රැක කෙනෙක් කියලා තමන්ගේ සීල රැකපු දේවල් කුඩා කාලේටම ඔක්කොම ටික මතක් කරගන්න. පින්නතුනේ මේ කරපු දේවල් නිතරම තමන් ජීවිත කාලේ කරපු හොඳ දේවල් දිනපතා මතක් කරගන්න. පුළුවන් නම් හැමදාම එක හත් ෂීට් කොලයක් අරන් ලියන්න. මම මෙච්චර වාර ගණක් ලේ දාන් දෙලා තියෙන දුප්පත් ළමයට මම සැලකුවා. අම්මා ඉන්න කාලේ අම්මට සැලකුවා. මං ආච්චි ළඩ වෙලිනකොට සැලකුවා. මේ ටික හරිය ලියන්න පිනුදින් තමයි ලියලා පොලියයි කරන්න කමන්නේ. ඒ සිතන මොහොත තුළ තමන්ගේ හිතේ ලොකු කුසලයක් වැඩෙනවා. ඒ පින්කම කරන අවස්ථාවේ මට්ටමටම තමන්ට නැවත කුසලයේ දිනු කරගන්න මේක අවස්ථාව. හිතේ සතුට වැඩි වෙනවා. එතකොට තමන් දක්ෂ වෙනවා එන්න එන්නම මේ පැත්තෙන් තමන් දෙයක් වැඩි කරගන්න. වැඩ කරගන්න කියන්නේ හිතන්නේ මේ සංස්කාර ගොඩ නගා ගැනීමක් කියන එක. නමුත් මේක අපි සඳහන් කරන්නේ මෙතනින් ඊළඟ පියවරට යන්නට මාර්ගය කියන ගමන් මේ නිකන් නෙවෙයි. බොහෝ දෙනෙක් අර ගහට නගින්න කලින්ම ගහ මුලදී මිනිමග වටනවා සමහර අය. ලෞකික කුසලයටම පහර ගහන පළක් නැහැ. එහෙම කරන්න එපා පින්නතුනි. එහෙම කළොත් තමන් ඉනිමග වැට්ටව ගත්තොත් තමන්ට ගහට යන අවස්ථාව මගේ හැරෙනවා. ඉනිමග අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕන කොහමද? ගහට නැංගගෙන පස්සේ. පුඤ්ඤ පාප පහේනස්ස කියලා මට්ටම බුදුදහමේ දැක්වෙනවා. ඒ කියන්නේ පයෝගාවි සංඛාර කරමින් කම්මක්ඛයය සංවතිත කියලා හතරවෙනි කර්මයක් ගැන බුදුදහමේ සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්ම හතරක් තියෙනවා. අත්තිබෙක්ඛවේ කම්මං කන්නං කන්න විපාකං. කළු විපාක ගැන දෙන කළු කර්ම තියෙනවා. සම්පූර්ණම හිත අපිරිසිදු කරන කර්ම. අත්තිබික්ඛවේ කම්මං සුඛං සුඛ විපාකං. සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. සම්පූර්ණ පිරිසුදු මනසෙන් දැන් අපි මෛත්‍රී භාවනා වැඩිවි. බුදුගුණ භාවනාව ආදී සමත කමඨහනක් වඩන වෙලාව. සුදු විපාක ගැන දෙන සුදු කර්ම. ඊළඟ දේශනා කරන අත්තිබික්ඛවේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්මක් තියෙනවා. කළු සුදු දෙකම විපාක ගෙන දෙන කර්ම. ඒ මොනවද? එකවරක් අපි පින්කම් කරනවා, තව වෙලාවක අකුසල් කරනවා. දෙපැත්තට දෝලණය වෙමින් මාරිය මාරුවට කරනවා. උදාහරණයක් හැටියට සූත්‍රයේ දක්වලා තියෙන දවල්ට දැම්මිට මේ අම්මට තාත්තට සලකනවා, පින්කම් කරනවා, ඒවත් කරනවා. රාත්‍රී කාලේ වැඩ දොඩ කරනවා. ඒකට අනුරූපව සැප දුක් දෙකම මිශ්‍ර වූ විපාක තමයි හම්බ වෙනවා. නමුත් මේ තුනේම ලක්ෂණය මොකද්ද? පින්කම් කළා අවිද්‍යාපත්‍ය සංඛාරා. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර කියන මේ තුනේම පදනම අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ තමන් ඇසෙන් රූපයක් දකිනවා නම් දකින්න කලින් ඒ රූපයේ තිබ්බා දැක්කට පස්සේ ඉතුරු වෙනවා කියන කාරණේ. නැත්නම් තමන් ඇහැට රූපයක් දකිනවා නම් ඒ දකින්නේ බාහිර තියෙන දේ ඒ විදිහටමයි කියලා හිතන එක. දැන් ඔබ මේ බිත්තිය දකිනවා නම් ඔබ හිතනවා මේ බිත්තිය මට පේනවා නම් අනිත් ඇයටත් පේන්නේ මේ විදිහටම කියලා ඔබ හිතාගෙන ඉන්නවා. මේ බිත්තිය මේ වගේ පේනවා නම් මට ජීවිතේ ඕන වෙලාවක මේ විදිහටම බලන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. පින්නතුනි මේක බිත්තියක් වෙන්නේ මගේ ලෝකෙට. මගේ ලෝකෙට මේ මොහොතේ. ඊළඟ මොහොතේ මගේ මනස වෙනස් වුණොතින් මට මේ බිත්තිය පේන්නේ නැහැ. මෙතන වතුර බෝතලේ මේ වෙලාවේ වතුර තියෙනවා මට මගේ ලෝකෙට. හැබැයි මගේ කර්මය මේ පැත්තෙන් වෙනස් වුණා තින් මොකද වෙන්නේ? බෝතලේ තියෙන පෙනේ වතුර පේන්නේ. තින තුනේ මේ වගේ ලෝකෙක මේ ඉන්නේ. මේ කමතක් කරන්න එපා. එක්තරා මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ මුවෙක් ඝාතනය කළා. කුඩා පැටවෙන්න මුවෙක්. මේ මිනිස්සය මුව ඝාතනය කරාට පස්සේ දැඩි පිපාසයක් ආවා. ඇවිල්ලා ළඟ තිබිච්ච කැලේ ආරණ්‍යට ගියා. කුටි වලට ගිහිල්ලා වතුර ඉල්ලුව හාමුදුරනේ. හාමුදුරුවෝ කියන වතුර තියෙන කනවල පිරෙන තියෙන බොන්න කියලා. ඇරලා බලනවා කිසිම කලයක වතුර නැහැ මෙයාට පේ. ඊපස්සේ හාමුදුරුවන්ට බනිනවා මෙයා ඇවිල්ලා. වතුර ටිකක්වත් ගැනල නැද්ද කියලා. ඊපස්සේ හාමුදුරුවෝ කියන බලන්න ඔය වතුර ඔය පිරෙන තියෙන බොන්න කියලා අරගෙන. නමුත් මිනිස්සෙක ලෝකෙට වතුර පේන්නේ නැහැ. පින්නතනේ අද අපට මේ පේන ඇස මේ ඇහෙන කන මේ ආයතන අද අපට ක්‍රියාත්මක වෙන්නේ අපේ අතීත කර්ම විදියට නිෂ්පාදනය කළ දීපු ආයතන වලින් මේ පේන ලෝකය. බැරි වෙලාවත් කර්මය අවිද්‍යාව සංස්කාර තෘෂ්ණා නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී මේ අභ්‍යන්තර මනසේ ස්වභාවය වෙනස් වුණොතින් මේ අත්දකින්න ලෝකය සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට පින්නතුනි අපි මේ වඩන ලෞකික කුසලිය තුර ලක්ෂණය තමයි අපි මේ බාහිර ලෝකයක් ඉන්නවා කියන හැඟීමෙන් කටයුතු කරලා හොඳ දේවල් අපි කරනවා. ඒ හොඳ දේවල් විපාකවල හැටියට අපට මරණාසන්න මොහොතේ කරපු හොඳ කුසලයක් සිහිපත් වෙනවා. ඒක බාහිර ලෝකයේ තියෙනවා කියලා හිතලා ඊට අනුරූප වූ සුගතියක අපි ඉපදෙනවා. මේ ආත්මභාවෙත් අපි ඉපදුනේ එහෙමයි. ගියාත්මයට හැමිට හොඳට පන්සිල් රකින්නේ නැති, අම්මට තාත්තට සලකන්නේ නැති, බුද්ධ පූජා ආදිය පවත්වන්නේ නැති, කොහේ හිටියත් ඔබ විශ්සේ හුඟා හොඳට පින්කම් කරපුවා. හොඳට හිත ආරක්ෂා කරගෙන හිටිය අය. හැබැයි ඔබට අවසාන මොහොතේ සිහි වෙනකොට සිහි වුණේ මොකද්ද? ඒ කරපු පින්කම්කට අනුරූප ලෝකයක් බාහිර තියෙයි කියලා. අපි කාටත් උනේ ඒක. ඊට අනුරූපව පින්නතුනේ ඒ මනසේ ස්වභාවයට අනුව අපට කයක් ලැබුණා. තැනක පිලිසඳගෙන ඒක තමයි ලෞකික කුසලයේ ස්වභාවය. ඒක වර්ධම නෙවෙයි. ඒකට අපි හොඳ පදනම දාගින්න ඕන. ඒකට පදනම දාගෙන ඉන්න ගමන් පිනොතිරණි පැත්තෙන් ලෝකෝත්තර කුසලයේ වෙත තමයි නැඹුරු වෙන්නට ඕන. අන්න ඒකට තමයි බුදුදහමේ කියන්නේ අත්ථ බික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකනසුක විපාකං කම්මක්ඛයය සම්මතති. කර්මස්සේ කිරීම සඳහා හේතු වන කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ 15 වෙනිට ලෝකයේ දැනගෙන හිටියේ අර මුල් කර්ම තුන විතරයි. කලු කර්මත් සුදු කර්මත් කලු සුදු දෙකම මිශ්‍රිත කර්මත් කියන මේ තුන විතරයි ලෝකයේ තේරුම් ගන්න හිටියේ. නීවරණ වලින් පංච නීවරණ විතරයි තේරුම් ගන්න හිටියේ. කාමච්ඡන්ද වියාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ විතරයි දැනගෙන හිටියේ. පංච නීවරණ දුරු කරන ක්‍රමය විතරයි එතෙක් දැනගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ පහළවට පස්සේ තමයි මේ කලුත් නොවන සුදුත් නොවන ප්‍රයෝගාභි සංඛාර සිදු කරන. අවිද්‍යාපත්‍ය සංඛාර නෙවෙයි විද්‍යාපත්‍ය සංඛාරා කියන ස්වභාවය තේරුම් ගත්තේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය සමග. එතකොට මෙන්න මේ දෙවෙනි මඟට යන්න තමයි බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ. එතෙන්ට යන්න කලින් අපි උපරිම ලෙස ලෞකික කුසලිය තුල ඉන්නට ඕන. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලය ආරක්ෂා කරමින් හැකිතාක දුරට දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරමින් විශේෂයෙන්ම පින්නතුනේ සමත කමඨහන මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව ආදී භාවනා කමඨහන ජීවිතය හුරු කරගන්න. විශේෂයෙන් බුදුහාම දේශනා කරනවා යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනාව දිනු කරනවා නම් කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ යම් කිසි කෙනෙක් පුරුදු පුහුණු කරනවා නම් ඒ තැනත්තාගෙන සඳහන් කරන්නේ බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙනවා කියලා. මනුස්ස ලෝකයේ මනුස්ස සිරුරක් දරාගෙන කායිකව ඒ තැනත්තා මනසෙන් බ්‍රහ්මෙක් වගේ කාලය ගත කරනවා. එනතරින් බුදුහාඳුර අපට ආරාධනා කරනවා මිය සුවේ විඳින්න මේ ditta ධම සුඛ විහරණෙ විඳින්න ප්‍රවිවේකේ වඩන්න කියලා නිතර නිතර බුදුහාඳු ශ්‍රාවකයන්ට උනන්දු කරවල තියෙනවා. ජීවිතේ ලක්ෂණ බලන්නම් පින්නතුනේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් අරමුණු අරගන්න ලෝකෙන් ටිකක් මිදිලා මනසට කුසල චේතනා අරගන්න මට්ටමට යන්න. අපේ ජීවිතේ සාර්ථකත්වය කියන්නේ මොකද්ද පින්නතුනේ? බොහෝ දෙනෙක් ජීවිතයේ සාර්ථකත්ව විදිහට දකින්නේ වැඩිපුර උපාධි ගාණක් කිරීම, වැඩිපුර මාසික වැටුපක් ගැනීම, දරුවන්ට වැඩිපුර උගන්වන එක, වැඩිපුර අනිත් ඈත් එක කතා බහ කිරීම, වැඩිපුර ඩිවයිසස් ගාණක් පරිහරණය කිරීම. මේක තමයි ජීවිතයේ සතුට කියලා හිතාගන්නේනේ. පින්වත්නි බුදුදහමේ නියම සතුට කියන්නේ මීට වඩා හාත්පසින් අනිත් පැත්ත. මොකද්ද? මේව කරන්න එපා කියන එක නෙවෙයි. මේව කරන්න ගමන් නියම මානසික සතුට තියෙන්නේ කොහමද? කොහෙද තියෙන්නේ? තමන් තනියෙන් ඉන්න වෙලාවට තමන්ට කොච්චර සතුටෙන් ඉන්න පුළුවන්ද කියන කාරණේ මත. කොහොමද තනියෙන් ඉනව කියලා කියන්නේ? ලැප්ටොප් එකක් තියන් ඉන්න වෙලාවද? ෆෝන් එකක් එක්ක ඉන්න වෙලාවද? එතකොට තමන් තනින් නෑ, තවත් එකෙක් එක්ක ඉන්නේ. තමන් පාවිච්චි කරන ඩිවයිසස් ටිකත් අයින් කළා, ෆෝන් එකත් අයින් කළා, තමන් තනියම තමන්ගේ කාමරේ ඉන්නකොට කතා නොකර ඉන්න වෙලාවේදී තමන්ට කොයිතරම් තමන් දක්ෂද සතුටෙන් ඉන්න කියන කාරණේ මතයි සතුට තීරණය වෙන්නේ. ඔබ හිතලා තියනවද? හිතලා නැහනේ. හිතලා ඇති සමහර ඇනේ. ඔබ දහම රකින්න හැටියට ඔබ හිතලා ඇති සමහරට. පින්නතුනි මෙන්න මෙතනින් තමයි දක්ෂතාවය එන්නේ. මෙතනින් ලබන මානසික සුවේ පිනතුනි මේ මුළු ලෝකෙම සම්පත් ගොඩගසා ගන්නවට විතරක් නෙවෙයි මුළු දිව්‍ය ලෝක හයේම ලබන සතුටට වඩා වැඩි සතුටක් තමන්ට විඳින්න පුළුවන් ක්‍රමය මේක. මේකට ටික ටික හුරු වෙන පිනතුනි. තමන්ගේ සාර්ථකත්වය කියන්නේ බාහිර පුද්ගලයන් සමග ගනුදෙනු නොකර තමන්ගේම මනස පිළිසරණ කරගෙන අත්ත දීපා භික්ඛවේ විහෙරතත් සරණාන අඤ්ඤ සරණං ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා. තමන්ගේ හිත පිළිසරණක් කරගෙන ධර්මයේ පිළිසරණක් කරගෙන තමන් හුදකලාව ඉන්න මොහොතයි තමන්ගේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. මේකට හුරු වෙන පින්වතුනි ටිකක් කුරුණහම මේ ලබන සුවය අනිත් සියලටම වඩා තමන්ට වටිනව විතරක් නෙවෙයි. හැම වෙලාවෙම කාමරේට වැලැස් දෙක පියාගෙන ඉන්නේ නැහැ, බය වෙන්න එපා. එයා එතනින් නැගිටලා එළියට එනකොට එන්නේ මුළු ලෝකයකටම පිහිට වෙන්න බලාගෙන. අනිත් කෙනේ සාමාන්‍යයෙන් රැකියාවක් කළා එන ගමන් මගදී හෝම්ලස් කෙනෙකුට කීයක් හරි දීලා ගෙදරින් අම්මට මොන හරි කෑම ටිකක් තරම් ළමයින්ට කෑම ටිකක් තරම් එන ගමනේදී මෙයාගේ එළියට බහින්නේ කොහමද? සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ විතරක් නෙවෙයි දිනපතාම අපාගත වෙන සත්‍යයන්ට තමන්ගේ නිවසේ උදේ බුද්ධ පූජා කියලා සියලටම පෑන් වඩලා පිං වඩලා තමයි එයා ඊළිට බයි. සාමාන්‍ය කෙනෙකුට වඩා සිය දහස් ගුණයකින් ලෝකයට පිහිටවන කෙනෙක් බවට පත් වෙනවා. සාමාන්‍ය කෙනා තමන්ගේ අම්මා තාත්තට මාසිකව දෙයක් යවනෝ විතරක් නෙවෙයි මෙයා දැන් ඒ අම්මට පින් දහම් කරන්න නංගිල මාලිලට එකතු වෙලා පින්කම් කරන්න මුදලුත් එක දැන් යවන. ඒ ඇයට බඩ කුස පුරවන විතරක් නෙවෙයි යගේ මනසටත් ආහාර කුසල ආහාර වලින් මනසත් පුරවන්න දැන් යා උදව් කරනවා. අනිත් කෙනා තමන්ගේ ළඟම ඥාති මැරිච්ච වෙලාවේදී හඬල වියදම් කරලා ගමට හැෙන්න පොඩි දාපු අය දැන් නිහඬව ඒ ඇගේ සුගතිය ගැන බලල සතුට වෙනවා. පින්නතුනි මෙන්න මේ වගේ විශාල මානසික පරිවර්තනයක් තමන්ගේ ඇති වෙනවා මේ ආධ්‍යාත්මික ගමනත් එක්ක. අනිත් අය නිතරම බාහිර සමාජය මත යැපෙද්දී බඩු භාණ්ඩ ඇඳුම් පැළඳුම් රූප සම්පත්තිය ආම වශයෙන් අනිත් කෙනාගේ ප්‍රශංසාවක් හරි බලාපොරොත්තු වෙන තමයි නිතරම අප කටයුතු කරන්නේ. කුමන හෝ වැඩක් කරුවකින් බලාගෙන ඉන්න අනිත් කෙනා ප්‍රශංසා කරයි කියලානේ. කෑමක් කිව්වත් බලනවා හොඳයි කියයි කියලානේ. නැත්තම් නිකන් හරියන කොහමද ලුණු වැඩිද එහෙම කියලා හරි අහනවානේ. නෑ නෑ ලුණු වැඩි නෑ හරි හොඳයි කියලා කියන බලාපොරොත්තු වෙන හරි එහෙම හරි හැඟීමක් අපේ තියෙනවානේ. අදහසක් නොකියුවත් හිතන මොකද්ද වගේ. පින්නතුනි ඒක තමයි සාමාන්‍ය ලෝක ස්වභාවය. නමුත් පින්නතුනි මේ ආධ්‍යාත්මික සුවයත් වෙනවත් එක තමන් මේ වැඩේ කරනකොටම ඒකේ සතුට තමන්ට ලැබිලා පින ලැබිලා විතරක් නෙවෙයි තමන්ට ඊට වඩා ඉහළ මට්ටමක හිත තමන් නිතරම පිහිටුවාගෙන ඉන්නේ. තමන්ට පල්ලෙහා යවගේ ඇත්තට දැනෙන්නේ නැහැ කිව්වේ තමන් සංවේදී නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. තමන් ඊටාම සංවේදී. ඉතාම කුඩා කෙනෙකුට වුණත් කුඩා දෙයකදී වුණත් සංවේදී ඔහු ක්‍රියා කරනවා. නමුත් ඒ තුළ නෙවෙයි ඒ මත නෙවෙයි ඔහුගේ සතුට තීරණය වන්නේ. ඔහුගේ සතුට තීරණය වන්නේ ඊට ඉහළ මට්ටම ආධ්‍යාත්මික ශක්තියෙන්. ඒ තැනැත්තා උපරිම ලෙස මේ කුසලය තුළ ක්‍රියාත්මක වෙනවා. පින්නතුනි මේ සඳහා හොඳම කටයුත්ත තමයි හැකිතාක් දුරට සිල්වත්ව සමත භාවනාවක් පුරුදු කරන්න. තමන්ට කැමති භාවනා කරන්න. මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, බුදුගුණ භාවනා වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, මරණාසුති වෙන්න පුළුවන්, ආනාපාන සතිය කුමන හෝ කමඨහනකට හිත හුරු කරන්න. ඒ හුරු කිරීමේ පළවෙනි අත්‍යවරම තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියපු විදිහට සති නිමිත පුරුදු කරන්න. මයින්ඩ්ෆුල් ඔබ්ජෙක්ට් කියන එක the object of mindfulness කියන එක. සති නිමිත තමයි පිනතුනි ප්‍රධානතම ස්ථානය භාවනාවකට ආරම්භය කරන දේ. අපි බොහෝ විට අවධානය යොමු නොකරන ස්ථානයක්. අපි හිතන් ඉන්නේ මේ නාසිකක් ගේවා මුඛ නිමිත්ත ඒවා කියන කතාව එන්නේ ආනාපාන සතිය කරනකොට විතරයි කියලා. නැහැ පිනතුනි. මහා රාහුල වාද සූත්‍රය දැක්වෙන දිනත් රාහුල හාමුදුරුවෝ ගසක් මොල සති නිමිති හිත තියාගෙන ඉන්නවා. ඉන්නකොට සැරුවත් හාමුදුරුවෝ දේශනා කරනවා රාහුල ඔබ ආනාපාන සතිය වඩන්න කියලා. සති නිමිති මේ ආශ්‍රිතව හිත තියාගෙන ඉන්න මේ පොඩි හාමුදුරන්ට කියනවා සැරුවත් හාමුදුරුවෝ ඇවිල්ලා රාහුල ඔබ ආනාපාන සතිය වඩන්න කියලා. එහෙනම් පින්නතුනි සති නිමිති ආනාපාන සතිය දෙක සමාන වෙන්න බෑ. සති නිමිති කියන්නේ මේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න එක භාවනාවේ ෆවුන්ඩේෂන් එක පදනම. කුමන වැඩේ කළත් මේ ආශ්‍රිතව වර්තමානයේ හිත තියාගෙන ඉන්න. ඉඳගෙන ඕන දෙයක් කරන්න. මේකටම තමයි චප්පානක කියලා සූත්‍රයක් තියෙනේ. සූත්‍රය සඳහන් කරනවා සත්තු 6 දෙනෙක්ගේ කතාව. සත්තු 6 දෙනෙක් අරගෙන එකට ගැට ගන්නවා. වලිගටික. වඳුරෙකුයි, හිවලෙකුයි, බල්ලෙකුයි, නයෙකුයි, ලොකු කුරුල්ලෙකුයි, කිඹුලෙකුයි. මේ සත්තු 6 දෙනා අරගෙන පිටිපස්සේ වලිගටික එකට තියලා ගැට ගහනවා. ගැට ගහන ආකාරයෙන්. අතරියම මොකද වෙන්නේ? ඒ සත්තුන්ගෙන් ශක්තිමත් කෙනා කුරුල්ල නම් රාජාලිය නම් ඔක්කොම ටික අරගෙන අහසට යනවා. ඒ සත්තුන්ගේ ශක්තිමත් කිඹුල නම් කිඹුල අනිත් ටික ඔක්කොම ඇදගෙන වතුරට යනවා. මේ සත්තුන්ගේ ශක්තිමත් වඳුර නම් අනිත් පස් දෙනාම ඇදගෙන ගහකට යනවා. මේ අයගෙන් ශක්තිමත් නරිය නම් ඔහු අනිත් ටික ඇදගෙන කැලේට යනවා. බල්ල නම් ගෙදරට යනවා. නයා නම් උභහට යනවා. මෙන්න මේ වගේ තමයි පිනතුනි, අපි එක අරමුණක හිටියත් හරියට සති නිමෙත් හිත ගැට නොගැල හිටියොත්ින් ඒ ඔස්සේම යනවා දිගට. අන්න ඒක වළක්වන්න බුදුහාමර දේශනා කරනවා, මේ එකට ගැට ගහපු සත්තු පස් දෙනාගේ සතිය පිහිටවන වගේ ඒ සත්තු හය දෙනා ගැට ගහපු සත්තු හය දෙනා එක ශක්තිමත් රීටක ගැට ගහනවා, කණුවක ගැට ගහනවා. එතකොට ඒ සත්තු හය දෙනයි හරි මට ඇදලා යම් කිසි විවාහයක ඔහු ඒ ඉන්න මතම ළඟම සංවර වෙනවා. අන්න ඒ වගේ තමයි අපිත් ප්‍රධානම දේ තමයි මේ ආශ්‍රිතව හිත තියාගන්න ඕන. තියාගෙන ඉන්න ගම හුස්ම ගැනීම පිළිගැනීම විලඳ හිතන්න පුළුවන්. මෛත්‍රී බානසීල සත්‍ය සුවපත්ත්‍යත්‍රාක හිතන්නත් පුළුවන්. ඒ තමන් නිශ්චිත භාවනාවක් නොකරන වෙලාවේදී තමන් සති නිමෙත ඉන්නේ. යනකොට ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. සයනෝවා සයනෝමිති පජානාති. අනිත් හැම වෙලාවෙම යනකොට යන බව දන්නවා, ඉන්නකොට ඉන්න බව දන්නවා. කෑම කනකොට අසිතේ පීතේ කායිත්‍ය සායිත්‍ය සම්බජානකාරී යෝති. මොකක් කරත් දැන් මේ සිහියගෙන හිතට හිතවිලක් ආව චිත්තානපස්සනාවින්. හරියට ටෝච් එක අතේ තියාගෙන ටෝච් එක එළිය හැම පැත්තටම ගහනවා වගේ ටෝච් එකෙන් ගහලා දාන්නේ. හරියට සරුංගලේ අරිනවා. සරුංගලේ අරින්නේ කොහොමද? නූල් අතේ තියාගෙන. අන්න ඒ වගේ කුමන භාවනාවක් කළත් තමන් සති නිමෙත්තේ ඉන්නේ තමන්ගේ සම්මා දිට්ඨියේ පමණට. සම්මා දිට්ඨිය ලැබෙන කොහොමද? ද්වේ හේතුයෝ දේපච්චයෝ සම්මාදිට්ඨියා පරතෝ ගෝසෝච්ච යෝනිසෝච මනසිකාරං. සම්මාදිට්ඨිය ලැබෙන කොහොමද? පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත් මත. කොයිතරම් දුරට තමන් සද්ධර්මය අහුවද? සානානුත්තරී විදියට කොයිතරම් දුරට ඒ අහපු දහම යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරාද කියන එක මතයි සම්මාදිට්ඨිය තීරණය. මෙන්න මෙතෙන්ට තමයි පින්නතුනි හැකි තාඳුරට අපි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අන්නේ සද්ධර්මයේදී ගැඹුරම ධර්මකාරණා තමා අහලා තිබ්බනම් සති නිමිත්ත පුරුදු කරන කෙනා පින්නතුනි මොකද කරන්නේ? ඔහු තමන්ට කරන්න පුළුවන් ඉහළම කුසලිය තුල තමන් ඉන්නවා. තමන් ඕනනම් කයෙහි කයano ඉන්නත් පුළුවන්. ඔහු කැමති නම් මෛත්‍රිය වඩන්න මෛත්‍රිය තුල ඉන්නත් පුළුවන්. ඔහු කැමති බුද්ධහනස්සේ තියෙනම් අරහං ආදී බුදුගුණ වඩනවා. කය ගැනින්න අවස්ථාවේදී හිතට සිතවිල්ල සිතක් යන පහර වෙනකොට සරාගං වාචිත්තං සරාගං චිත්තති පජානාති. ඥාන රාගතයිත හිතක් කියලා දන්නවා. වීතරාගං වාචිත්තං කියනවනම් ඒකත් දන්නවා. දැන් සමන් හිතේ රාගය නැහැ කියලා දන්නවා. සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තං පජානාති ඒකත් දන්නවා. හිත සමාධිමත් නම් සමාධිමත් හිතක් කියන එකත් දන්නවා. ඒ විතරක් නෙවෙයි. වේදනාසු වේදන පස්සේ විහෙති තමන්ට දැනෙන දැන් කායික වේදනාවක් වෙන එකක් තියෙන එක දන්නවා. දන්නේ සමා හිත නිමිති තියාගෙන බාහිරට යන්නේ. එහෙම ගිහිල්ලා ගිහලා අන්තිමට ධම්මේසු ධම්මානුපස්සී විහෙති නීවරණේවත් දන කාමච්ඡන්දාදී නීවරණ සිතුවිලිත් දන්න. ඔහොම ගිහිල්ලා ගිහලා පිනතුනේ අන්තිමට මොහොත මොකද්ද මතක් වෙන්නේ? මේ සතිය දිනු කිරීම සහ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ඉහළම ප්‍රතිඵලය මොකද්ද? අවසාන වෙන්ට අර පල්ලිහා දේවල් නේ අල්ලගන්නේ ඉහළම තැනින් ගන්නවා. මොකද්ද ඉහළම තැන? මනංච ධම්මේච පටිච්ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ. කොතනින්ද ගන්න? මනස ධර්මාලම්බනත් නිසා මනෝවිඤ්ඤාණය හතගත්ත පෙරපසුන වී ස්කන්ධ පංචකයක් විදියට හටගෙන නිරුද්ධ වුණා කියන කාරණේ. ආයි කෙලින් මොහු ට්‍රිප් ස්විච් එක මේන් ස්විච් එක ඔෆ් කළා. එතකොට ආයි ෆ්‍රිජ් එක, මයික්‍රෝවේව් එක, හීටරේ අමුතෙන් ඔෆ් කර කර ඉන්න ඕනේ. ඔහෝ ඔෆ් කරන්න පුළුවන් ඉහළම තැනක ඔෆ් කළා, ඔක්කොම ටික බ්ලොක් කළා. ඒකෙන් කියන්නේ ඇහිං රූප බලන්නේ නැහැ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. හැමදේම බලනවා, බලන්නේ කොහොමද? උපරිම ලෙස වර්තමාන හිත තියාගැනීමෙන් දිට්ඨේ දිට්ඨ මත්තම් මට්ටමට මොහො හිත දිනු කරනවා. ඒක නිකන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට කාලයක් හිත සමාධිමත් කරගන්නට ඕන, සති නිමිති දිනු කරන්නට ඕන. ඒ සඳහා කාලයක් සිල්වත් වෙන්නට ඕන. දානි හුරු කරන්නට ඕන. අමතා තිනවන සලකන්නට ඕන. ගෙදර දරුවෝ ටික ඉන්නව නම් හරියට උපස්ථාන කරලා යුතුයකන් ටික මැනවින් කරන්නට ඕන. එහෙම කරපු කෙනෙකුට ලැබෙන ප්‍රතිඵලයක් තමයි පින්නතුනේ මේ ආධ්‍යාත්මික සුවය කියලා කියන්නේ. මේ ගමන් මගේ එද්දී ලෞකික කුසලයේ හරහායි මේ තැනත්තා එන්නේ. අන්නේන ගමනේදී තමන්ගේ ජීවිතයේ ලස්සන මල්පල හට ගන්නවා. මංගල කරුණු හට ගන්නවා. මාතා පිතූ පට්ඨානං පුත්ත දාරස සංඝෝ දානංච ධම්මචරියාච කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා කතඤ්ඤතා තපෝච බ්‍රහ්මචරියාච ආරති විරති පාපා මජ්ජපානච සංයමෝ අප්පමා දේසු ධම්මිසු. මොනවද මේ තියෙනතුනි? මේව තමයි සුප්‍රීම් බ්ලෙසින්ස්, මංගල කරුණ, උතුම්ම මංගල කරුණ ජීවිතේ. මෙන්න මේ ලස්සන මල් තමන්ගේ ජීවිතේ නැමැති උයනේ හිපිපෙනවා. මේ ලෞකික කුසලීන කෙනාට අන්න ඒ ලස්සන මල් පිපෙනකොට ජීවිතයට ලස්සන සුවඳ ආලෝකයේ වර්ණය ලැබෙනවා. මොනවද ලැබෙන සුවඳ වර්ණ දේවල්? නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, රූප සම්පත්තිය ඇතුළු මේ දේවල් ටිකක් ලැබෙනවා. ඒ දේවල් නුත් ලැබෙන ලස්සනම සුවඳවත්ම දේ මොකද්ද? ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය කියන සුවඳ තමන්ගේ ජීවිතය පුරා විහිදල යනවා. ඒ කල්යාණ මිත්‍රයා කියන එක ෆිසිකලිම හමුන වෙන්න පුළුවන්. අද පින්නතුනි තාක්ෂණය හොවත් දිනොයි ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්, YouTube එකේ දේශකයෙක් වෙන්න පුළුවන්, ලියපු පොතක් වෙන්න පුළුවන්, CD එකක් වෙන්න පුළුවන්. මේ නොයෙක් ආකාරවලින් තමන් මේ කල්යාණ මිත්‍රයා වෙත යොමු වෙනවා. හොඳම මිත්‍රයන් තමන්ගේ ලෝකේ කොහෙ හිටියත් මුණගැහෙනවා. ඉස්සරනම් අපිට හුඟා දුර යන්න වෙනව නේද? දැන් ශ්‍රී ලංකාවේ නම් ඒ කාලේ සිතුල් පව් ඉන්න හාමුදුරු කෙනෙක් මිහින් තලයට එනවා පහගමනින් කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්න. අනුරාධපුරයේ මහමෙවුනාවේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් තිස්ස මහරාමයට පහින් යනවා කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන. අද කොහොමද පේනතුනි? කල්යාණ මිත්‍රයෙක් හෑන්ඩ්ෆෝන් එකේම ඉන්නවා. ලෝකේ කොහේ ගියත් ඉන්ටර්නෙට් තියෙනවා නම් නැත්තම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක සේව් කරගෙන ඉන්නවා නම් කල්යාණ මිත්‍රු ටිකත් එක්ක හැම ලෝකෙම යන්නේ. වාහන යන ගමම කල්යාණ මිත්‍රයෙක් එක්ක කතා කර කර ඔබට යන්න පුළුවන්. ඒ බණහමින් ඔබට යන්න පුළුවන්. අපි පින්නතුනි මේ ගත වුණු සියවස් 26 මේ සද්ධර්මයේ තියෙන කාලේ හිටපු වාසනාවන්තමයි අපි. ඒක අමතක කරන්න එපා. ඒ තාක්ෂණයෙන් ඒ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පින්නතුනි. එහෙම ගන්න පුළුවන්කම තියෙන්නේ මේ ආධ්‍යාත්මික ශක්තිය යන අතරින් පල්ලෙහාම මට්ටමේ ගුණධාන් ටික උපරිම ලෙස පුහුණු කරන්න. අම්ම තාත්තට සැලකීම ඉඳන් පූජනීය උතුමාට සැලකීම ඉඳන් උපරිම ලෙස මේ ගුණධාන් තුල ඉන්න පින්නතුනි. විශේෂයෙන්ම හාමුදුරුව ආශ්‍රය කිරීමේදී හුඟා කල්පනාකාරී වෙන්න. සමහරට හාමුදුරු කෙනෙක්ගේ පුද්ගලික අඩුපාඩුකමකදී අපි මුළු ශාසනයටම දොස් කියන අවස්ථා තියෙනවා. මේක ලොකු අකුසලයක් කරගන්න අවස්ථාවක් පින්නතුනි. අද සමහර අය හුඟා කකුසල කරගෙන තමන්ගේ සසර ජීවිතය ඉතාම අභාග්‍ය සම්පන්න කරගන්නේ මේ බලවත් අකුසලෙ හින්දා. ඒ නිසා පින්වත්නි මේ ශාසනයක් කියන්නේ මේ සාමින් වහන්සේලාගේ කැපවීමෙන් දරාගෙන ආපු මේ ධම්මග. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 ලෝකෙට ධර්ම දේශනා කළේ ඒ ධම්ම සියවස් 25කට අධික කාලයක් සීල කැපවීම කළ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආවේ මේ ස්වාමින් වහන්සේ. ඔබ ධම් පදයක් හරි ඇහෙනවා නම් ඒකේ ආස්වාදය ඔබට ටිකකින් හරි ලැබෙනවා නම් ඒ ලැබෙනකොටම ඔබ කෘතඥ වෙන්න ඕන. කාටද? එක පැත්තකින් බුදුහාමුදුරන්ට, අනිත් පැත්තෙන් සංඝරත්නයට. මෙන්න මේ කෘතඥතාවය ඔබේ නොතිබ්බොත් ඔබේ ධම වැඩෙන්නේ නැහැ ජීවිතේ. කේවලං හේසා භික්ඛවේ සප්පුරුෂ භූමේ යදිදං කතඤ්ඤුතං කතවේදී කියලා කියනවා. ලෝකේ තියෙන සියලුම ගුණධම්මල පදනම කළගුණ සැලකීම කියලා. අපි ලෝකේ යම් කිසි කෙනෙකුට කළගුණ සැලකනවා නම් සැලකන්නේ කාටද? අපේ අම්මට, තාත්තට, ගුරුවරයට නේද? රැකියාව ආරම්භ දීපු කෙනාට, මේ රටට එන උදව් කරපු කෙනාටනේ. ඒ හැමදෙනාම අපට උදව් කළේ අපි මව කුසේ පිළිසඳ ගත්තට පස්සේ, සා මේ ලෝකෙට බිහුණාට පස්සේ. නමුත් අපි මේ ලෝකෙට ජනිත වෙන්න කල්ප ගානකට කලින් ඉඳන් අපට උදව් කරපු උත්තමෙක් ඉන්නවා. අපි වෙනුවෙන් දාන ආදී පාරමිතා පුරපු, ඇස්තිස් මස්ලිය දන් දීපු උත්තමෙක් මේ ලෝකෙ හිටියා. කවුද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ අනාවරණය කරගත්තු දහම වසර 2500 අධික කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් වර්තමානයේ අද ඉන්න අපි සඳහා ඉතුරු කරලා පහන් නිවී ගියාසේ මේ ලෝකේ නිවී ගිය පුත්තමයෝ ඉන්නවා. ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය උන්වහන්සේලාට අපි හදවතින්ම කෘතඥ වෙන්නට ඕන, හදවතින්ම ගරු කරන්නට ඕන, නිතර සිහි කරන්නට ඕන. ඔබ හරියටි එස්එන් ගෝයෙන්කා කියලා භාවනා උගනපු ගුරුවරේ ඉන්දියාවේ හිටියා. ඔහුගේ ළඟ හාමුදුරු හිටන් ඇවිල්ලා ඉගෙන ගත්තා. මෙහෙම කෙනා පින්නතුනි සංඝයාට ගරු කරපු හැටි ඔබ අධ්‍යයනය කරොත් ඔබට දැක ගන්න පුළුවන් කොයිතරම් ගෞරවයකින්ද ස්වාමින් වහන්සේ ඇසුරු කරේ කියලා. ඔහුට භාවනා උගනපු ගුරුවරේ බුරුම ජාතික කෙනෙක්. ඔහු පස්සේ කාලේ බුරුමේ රැංගුන් වල තියෙන චෛත්‍ය අනුරූපයක් ඉන්දියාවෙත් නිර්මාණය කළා. ඔහුට ඒ වගේ දෙගුණයක් විශාල චෛත්‍යයක් හදන්න තිබ්බා. නමුත් ඔහු හැදුවේ කොහමද? ඔහු හැදුවේ බුරුමේ තියෙන චෛත්‍යයට වඩා ටිකක් පල්ලෙහෙන් අඩු චෛත්‍යයක් හැදුවේ. අපි නම් කොහමද? අර ලොකු මේකට වඩා අඩියක් හරි උඩින් හදන්න ඕන කියලා හදන්නේ. අර ගුරුවරයාට කරන ගරු කිරීමක් විදිහට පින්නතුන ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් හැදුවේ. ඔව් තමන්ගේ ව්‍යාපාර ලිංගතු සියලුම ධනය මේ ශාසනය වෙනුවෙන් කැප කළා. පින්නතුනි අපට මේ ලැබිලා තියෙන ලස්සන ජීවිතයේ රූප සම්පත්තිය, බුද්ධිය, කටහඬ, නිරෝගී භාවය මේ හැමදෙණෙක්ම හැමදයක්ම ලැබුණේ කුමක් නිසාද? අපේ සසර ජීවිතවලදී සම්බුද්ධ ශාසනවල දාන ආදී පින් දහම් කරපු දේවල්ට ලැබිච්ච තෑගිමේ වෙන දේවල් නෙවෙයි. හිතන්නේ කොහොමද අම්ම තාත්තගේ දක්ෂතාවය උගත්කම කියලා. ඒත් යන්ත්‍ර ප්‍රමාණිකෙන් පිටුනා තමයි. නමුත් ඔබ මේ අද ලබා තියෙන මේ පුණ්‍ය ප්‍රතිඵල ලැබුණේ අතීත සම්බුද්ධ ශාසනවල කරපු පින්කම්වල ප්‍රාර්ථනාවල අනිසංස විදියට. එහෙනම් අප විසින් මොකද්ද කළ යුත්තේ? මේ ලැබපු දේවල් නැවතත් මේ සම්බුද්ධ ශාසනයේ දියුණුව සඳහා උපරිම ලෙස අපි කැප කරන්නට ඕන. අපේ ශක්තිය, ජවය, කටහඬ, රූප සම්පත්තිය, බුද්ධිය, අපි ලැබපු අධ්‍යාපනය හැම දෙයින්ම පින්නතුනේ මේ ශාසනය තවත් දවසක් හරි ජීවත් කරවන්න, ලෝකයාට මේක පිම්බීමක් වන්නට, පුණ්‍යශේෂ්ත්‍රයක් වන්නට අපි නැවත ලෝකෙට උදව් කරන්න ඕන. හුදෙක් තමන්ගේ ගෙදර ඥාතින් විතරක් නෙවෙයි, හුදෙක් මනුස්ස ලෝකෙට විතරක් නෙවෙයි, මුළු තුන් ලෝකෙටම පිහිට වෙන විදියට මේ ධහමෙන් අපි උදව් කරන්න ඕන. ඉතින් ඒ යන ගමනේදී පින්නතුනේ ඒ ධහමේ ආලෝකය අපේ ජීවිතයටත් උපරිම ලෙස ලැබෙනවා. නොලැබී යන්නේ. ඔබ කිසියම් තැනක් ආලෝකවත් කරන්නට පහනක් දැල්වනකොට ඒ පහනේ ආලෝකයෙන් මුලින්ම ලැබෙන්නේ ඔබට. මෙන්න මේ දහම් පහන ඔබ දැල්වනකොට ඒ පහනේ ආලෝකයෙන් මුලින්ම ලැබෙන ඔබේ ජීවිතයට. හිතන්නේ පොබේ හිත දින වෙලා සුගතියල විතරක් කියලා මේ කුසල සහගත සිතවිලි තමන්ගේ මුළු ශරීර සෞඛ්‍යයටම රූප සම්පත්තියට විතරක් නෙවෙයි පින්නතුනි තමන්ගේ කටහඬටත් මේක බලපාන. කටහඬත් ලස්සන වෙනවා. රූපයත් ලස්සන වෙනවා. නිරෝගී වෙනවා. මේ හැම දෙයකමත් පින්නතුනි මේ කරන කුසල ගාමී ජීවිතයේ තමන්ට ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ යන ගමනේදී පින්නතුනි තවත් කාරණයක් තමයි අපි හැකිතාක දුරට බුදුගුණ වඩන්නට ඕන. අරහං ආදී බුදුගුණ, අරහං සම්මා සම්බුද්ධ ආදී මේ බුදුගුණ දවසට විනාඩි දෙකක් හරි පින්නතුනි ආරෝහණ අවරෝහණ ක්‍රමයට වඩලා බුදුහාමුදුරු තමන්ගේ ඉදිරිපිට ඉන්නවා කියන හැඟීමෙන් බුදුගුණ බාන වැඩි වීම තමන්ගේ මේ ගමන ශක්තිමත් වෙනට තමට හේතුවක් වෙනවා. එස අපි ටික වේලාවක් බුදුගුණ බාන වඩමු විනාඩි දෙකක් විතර. තමන් පහසු ඉරියවක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ සම්වස්සුවෙන් බොමැඩ තමන්ගේ ඉදිරිපිට වැඩ ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන අපි ස්වල්ප වේලාවක් බුදුගුණ සිතිවිලි හිතේ දියුණු කරමු. ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන නාසය ආශ්‍රිතව සිහිය පිහිටුවා ගනිමින් වර්තමානයේ තුල අපි දැන් මෙසිත වගේම බුදුගුණ සිතිවිල්ලක් පදන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මා සරණ ගිය මගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ සමවත්සුවෙන් මා ඉදිරිපිට වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රියෙන් හා ප්‍රඥාවෙන් තමන්ගේ හිත ඉහළටම දියුණු කරපු මේ තුන් ලෝකෙම පහළ වෙච්ච උත්තම මනුෂ්‍ය රත්නය. උන්වහන්සේ තුළ පැවති උතුම් බුදුගුණ කෙනෙක් මා දැන් සිහිපත් කරනවා. අරහං සියලු කෙලෙසින් දුරු කරලා ලෝකයාගේ පුද සත්කාරයට ලක්වුණු බුදුරජාණන් වහන්සේට අපි අරහං කියලා කියනවා. අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙකුගේ උපදේශයක් නොමැතිව උන්වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් සම්බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ. විඤ්ඤාචරණ සම්පන්නෝ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ට විද්‍යාවන් ගෙන්හා සීලය ඉන්ද්‍රිය සංවරය ආදී චරණ ධර්මයන්ගෙන් යුක්තයි. එනිසා උන්වහන්සේට අපි විජ්ජාචරණ සම්පන්න කියලා කියනවා. විජ්ජාචරණ සම්පන්නෝ විජ්ජාචරණ සම්පන්නෝ විජ්ජාචරණ සම්පන්නෝ. සුගතෝ. බුදුරජාණන් වහන්සේ ශාන්ත වූ පීවි ගමනින් යුක්තයි. උන්වහන්සේ නිවන දක්වා වැඩම කර ගමනත් ශාන්ත වූ ගමනක් වුණා. එනිසා උන්වහන්සේට සුගත කියලා කියනවා. සුගතෝ ලෝකවිදු. බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයේ කාම රූප අරූප යන තුන් ලෝකයේ අතෙඹුලක්සේ පසක් කළා. ඒ භවයන් උපදින සත්‍යයන් ඊට අදාළ කර්මයන් ඒ භවයන්ගෙන් සත්‍යයන් චුතවන ආකාරය ආදී මේ සියල්ලක්ම මැනවින් පසක් කළා. එනිසා උන්වහන්සේට ලෝකවිදූ කියලා කියනවා. ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේ සැඩපරසු පුරුෂයන් උන්වහන්සේ තුළ පැවති මෛත්‍රී දියදහරෙන් ප්‍රඥා නැමැති ආයුධයෙන් දමනය කළා. එනිසා උන්වහන්සේට අනුත්තර පුරිස ධම්මසාරති කියලා අපි කියනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානං. බුදුරජාණන් වහන්සේ මිනිසයන්ට මෙන්ම දෙවියන්ට බ්‍රහ්මයන්ට උතුම් ශාස්ත්‍රවරයෙකු වුණා. එනිසා උන්වහන්සේට සත්තා දේව මනුස්සානං කියලා අපි කියනවා. සත්තා දේව මනුස්සානං. සත්තා දේව මනුස්සානං. සත්තා දේව මනුස්සානං. බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාට අවබෝධ කරවීම සඳහා දේශනා කළා. එනිසා උන්වහන්සේට බුද්ධ කියලා කියනවා. බුද්ධෝ. භගවා. බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ දුරු කරලා ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයේ බවට පත් වුණා. පින්වන්ත මුත්තමයන් වහන්සේ වුණා මේ ලෝකේ. එනිසා උන්වහන්සේට භගවා කියලා අපි කියනවා. භගවා. භගවා. භගවා. අරහං. සම්මා සම්බුද්ධෝ. විද්‍යාචරණ සම්පන්නෝ. සුගතෝ. ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානං. බුද්ධෝ භගවා සාදු සාදු සාදු